नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदखं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसारण शरणयामि। साधु පිංවත්නි, හරි ලස්සන දේශනාවක් හම්බ වුණා. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකායේ 8 නිපාතේ. මේ දේශනාවේ නම අනුරුද්ධ මනාපකායික සූත්‍රය. ඒ කියන්නේ මනාපකායික කියන දෙවිවරු ගැන අනුරුද්ධ මහරහතන් වහන්සේ පෙන්වා දීපු කරුණ. ඒ දවස්වල අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසඹෑනුවර ගෝසිතාරාමේ. එදා දවල් කාලේ, ඒ කියන්නේ දානෙන් පස්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ භාවනාවට සිත යොමු කරගෙන විවේකයෙන් වැඩ හිටියා. ඒ වෙලාවේ බොහෝ මනාපකායික දෙවිවරු අනුරුද්ධ මහරහතන් වහන්සේ බැහැ දකින්ට පැමිණියා. කවුද පැමිණියේ? මනාපකායික දෙවිවරු. මේ මනාපකායික කියලා කියන්නේ නිම්මාන රති කියන ලෝකයේ සිටින දෙවිවරු. මේ දෙවිවරු පැමිණිලා අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කළා. එකත් පස්ව සිටගත්තා. ඊට පස්සේ දෙවිවරු කියනවා, ස්වාමීනි අනුරුද්ධයන් වහන්ස, අපිට තමයි කියන්නේ මනාපකායික දෙවිවරු කියලා. කුමක්ද කියන්නේ? මනාපකායික දෙවිවරු කියලා. ඒ මනාපකායික කියලා කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ කැමැත්ත පරිදි වෙස් ගන්න, වෙනස් වෙන්න කියන. ස්වාමිනි අපි කරුණු තුනකින් ඊශ්වරයි කියනවා. ඒ කියන්නේ අපි කරුණු තුනකින් අධිපති. ඒ කියන්නේ අපිට කරුණු තුනක් ඕනම වෙලාවක කරන්න පුළුවන්. ඒ තමයි කියන ස්වාමීනි අපිට හරි ලේසියෙන් අපේ පාට වෙනස් කරගන්න, වර්ණය වෙනස් කරගන්න පුළුවන් කියලා. මට හම්බුණා මේ දෙවිවරුන්ගේ එක දේශනාවක්. මට මතක හිටිට සුසීම සූත්‍රය. ඒක තියෙන්නේ දේවතා සංයුත්තේ. හරි, දේවපුත්ත සංයුත්තේ. හරි, ඒ සුසීම දෙවියා සාරිපුත්ත මහරහතන් වහන්සේට හරි කැමති. සුසීම දෙවියා බුදුරජාණන් වහන්සේ දික්කෙනවා, භාග්‍යතුන් වහන්සේ, මං සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කියනවා. කොහෙද කියන්නේ ගුණ? දෙවියන් මැද. ස්වාමීනි මම දෙවියන් මැද ගුණ කියද්දි දෙවිවරු හරි ප්‍රීතියට පත් වෙනවා. ඒ පත් වෙන එක හොයාගන්න ඒගොල්ලෝ එක එක වර්ණ ගන්නවා. ශරීරේ පාට වෙනස් කරනවා. ශරීරේ එක එක පාට හැරේ ඒ ප්‍රීතිය තමයි ඒ ප්‍රකාශ කරන්න කියනවා. ස්වාමීනි මම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කියද්දි මේ දෙවිවරු ඒගොල්ලන්ගේ ශරීරයේ පාට එක එක විදියට වෙනස් කර කර ඒ සතුට ප්‍රකාශ කරනවා. දැන් මෙතන තියෙ වගේ එකක් මේ කිව්වේ, ඒ දෙවිවරුන්ට පුළුවන් කැමති විදියට තමන්ගේ ශරීර වර්ණේ වෙනස් කරන්න. ඊට පස්සේ කියනවා, ඒ වගේම ස්වාමිනී අපිට පුළුවන් කැමති විදියට සැපය වෙනස් කරන්න. ඒ යම්කිසි සැපයක් කැමතිද, ඒ සැපේ ක්ෂණකින් ථානසෝ පටිලභාම. ඒ කියන්නේ ථානසෝ කියන්නේ ක්ෂණයෙන්, සැනකින්. ඒ හිතප ගමන් ඒ සැප ලැබෙනවා. නිම්මාන රති කියන්නේ ඒක නිර්මාණය කරගන්න ඕනේ සැප. සැප නිර්මාණය කරගෙන ඒකට ඇල්ලෙනවා. ඊළඟට ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ අපිට සෙනකින් කැමති හඬක් ගන්න පුළුවන්. කැමති ස්වරයක් ගන්න පුළුවන්. එතකොට බලන්න මනාපකායික කියන දෙවිවරුන්ට තමන්ට ආසා පරිදි කැමති වර්ණයක් ගන්න පුළුවන්. මනාපකායික දෙවිවරුන්ට තමන්ට මනාප පරිදි කැමති සැපයක් ගන්න පුළුවන්. මනාපකායික දෙවිවරුන්ට තමන්ගේ කැමැත්ත පරිදි මනාප හඬක් ස්වරයක් ගන්න පුළුවන්. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේට මෙහෙම හිතුණා. එහෙනම් දැන් මේ දෙවිවරු නිල් පාට වේවා. කාටද හිතුනේ මේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතුණා නිල් පාට වෙලා නිල වස්ත්‍ර ඇතුව නිල් පාට ආභරණ වලින් පෙනේවා කියලා හිතුවා විතරයි. අර දේවතාවරු අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සිත දැනගත්තු ගමන් නිල් වුණා. අර දෙවිවරු ඔක්කොම නිල් පාටයි නිල් වස්ත්‍ර ධාරී නිල්වන් ආභරණ වලින් සැදී ඉන්නවා. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේට හිතුණා මේ සියලු දෙවිවරු කහපාට වේවා. එතකොට පේනවා මේ දෙවිවරු ඉන්නේ කාගේ සිත බලබලද? අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සිත බලබල ඉන්නේ. එතකොට දෙවිවරු ඔක්කොම කහපාට වුණා, කහපාට වස්ත්‍ර ධාරී වුණා, කසාවන් ආභරණ වලින් යුක්ත වෙනවා. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතුණා මේ දෙවිවරු රතු පාට වේවා කියලා. එතකොට මේ රතු වස්ත්‍ර ධාරීව රක්ත වර්ණ ශරීරය ඇති රක්ත වර්ණ ආභරණ යුක්ත ඒ දෙවිවරු ඉන්නවා. ඊරෝස අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතුණා මේ දෙවිවරු සුදු වේවා. එතකොට දෙවිවරු ඔක්කොම ශරීර සුදු පාටයි, සුදු වස්ත්‍ර ධාරීව සුදු වර්ණයෙන් යුතු ආභරණ පළඳගෙන ඉන්නවා. මෙන්න ඒ පාර එක දේවතා කෙනෙක් ගී ගයන්න පටන් ගත්තා. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ පේනවා දෙවි කෙනෙක් ගී ගයනවා. තව කෙනෙක් නටන්න පටන් ගත්තා. තව කෙනෙක් ඉතාම මිහිරි තෝරනාදයකින් වගේ මිහිරි ස්වරයකින් තෝරනාදයක් පවත්වන්න පටන් ගත්තා. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන කොතරම් මිහිරිද කියන්නේ මේකට සාමාන්‍ය කෙනෙකුගේ නම් හිත ඇදීලා යනවා. ඊළඟට ඒ හරි ආශාව ඇති වෙනවා. ඒට මත් වෙනවා කියනවා වෙන කෙනෙක් දැක්කනම්. ඒ දෙවිවරුන්ගේ හඬ අතිශයින්ම අතිශයින්ම මිහිරි හඬක් මේ දෙවිවරුන්ට තියෙන්නේ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ මොකද කළේ? අර සමාධිමත් සිතකින් තමයි මේ ඔක්කොම කරගෙන හිටියේ. දැස් අරගෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ දැන් මේ ඇත්ත නටනවනේ බිම්බලාගල්. එතකොට අර දෙවිවරුන්ට හිතුණා අනේ අපේ ආර්ය වූ අනුරුද්ධයන් වහන්සේ කැමති නැති හැඩයි, අකමැති හැඩයි, ඒ නිසා අපි මෙතන ඉඳලා පලක් නැහැ, නොපෙනී ගියා සීලු දෙවිවරු. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩිය හවස් වෙලා වැඩලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මං අද මේ දිවා විහරණය පිණිස දවල් කාලේ මම විවේකයෙන් භාවනා කරගෙන හිටියා. එතකොට ස්වාමීනි මගේ ළඟට ආවා මනාපකායික කියලා දෙවිවරු වගේ. ඇවිල්ලා කිව්වා මට ඒගොල්ලෝ ඉසුරුමත් භාවයේ පවත්නවා, ඒගොල්ලෝ වශී ප්‍රාප්තව ඉන්නවා කරුණු තුනකට. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා සැනකින් තමන්ගේ වර්ණය වෙනස් කරගන්න. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ක්ෂණයකින් තමන්ගේ සැපය වෙනස් කරගන්න. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ස්වරය ක්ෂණකින් වෙනස් කරගන්න. ඉතින් කව ස්වාමීනි ඊට පස්සේ උනේ මට මෙහෙම හිතුණා කිව්වා. එහෙනම් මේ ඇත්තෝ නීල වර්ණ වේවා කියලා හිතනකොට මේ දෙවිවරු සීලු දෙනා කිව්වා ස්වාමීනි නිල් පාට වුණා, නීල වර්ණ වස්ත්‍ර ධාරීව හිටියා, නීල වර්ණ ආභරණ වලින් සැදී හිටියා. ඊට පස්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං හිතුවා මේ අය කහපාට වේවා කියලා. මා හිතූ සැනින් මේ පිරිස කහපාට වුණා. කහපාට වස්ත්‍ර දරාගෙන හිටියා, කහපාට ආභරණ පළඳ හිටියා. ඊට පස්සේ ස්වාමීනි මට හිතුණා මේ නීල වර්ණ මේ අය රතු වර්ණ වේවා කියලා. මේ දිව්‍යංගනාව රතු වර්ණ වේවා කියලා හිතුවා. රතු පාට වුණා කිව්වා. රතු වස්ත්‍ර ඇතුව රතු ආභරණ ඇතුව ඉන්නවා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ අය සුදු පැහැ වේවා කියලා හිතනකොට මේ අය ඔක්කොම ශ්වේත වස්ත්‍ර ධාරීව ශ්වේත සුදු ආභරණ වලින් සැදී මේ ඉන්නවා කිව්වා. අනේ ස්වාමීනි එකියක් නටන්න ගත්තා කිව්වා. තව එකියක් සින්දු කියන්න ගත්තා කිව්වා. තවත් එකියක් ඔව් වාදන තූරි වාදන කරන්න ගත්තා. ස්වාමීනි පුදුමයි කිව්වා මේ හඬ ඇදීලා යනවා කිව්වා. හරි මිහිරි කිව්වා. සිත් ඇද ගන්නා සිත් වසඟ කරන විදිහටයි මේ මේ දිව්‍යංගනාව මේ ස්වරේ නිකුත් කරන්නේ. එතකොට ස්වාමීනි මම බිම් බලාගත්තා. එතකොට මේ පිරිස ආර්ය වූ අනුරුද්ධයන් වහන්සේ මේකට කැමති නැති හැඩයි කියලා නොපෙනී ගියා. ඊට පස්සේ ආනෝ ස්වාමීනි ස්ත්‍රියක් කය බිඳී මරණින් මතු මනාප කායික දෙවියන්ගේ ලෝකේ උපදින්නේ කවර හේතු මතද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්ත්‍රියක් කය බිඳී මරණින් මතු මනාප කායික දෙවියන්ගේ ලෝකේ උපදින්නේ කවර හේතු මතද? ඔබ දන්නේ නැති මේ මනාප කායික දිව්‍යංගනාවක් කියලා තමයි විසාකා උපන්නේත්. එතකොට බුදුරජාන් වහන්සේ විසාකාවට මේ මනාප කායික දිවිලෝක ගැන විස්තරය කියනවා. මම හිතන්නේ ඒක හේතුවක් වෙන්නේ ඇති ඒ ගැන විසාකාට සිත පහළ වෙන්න. එතකොට පේනවා මාර්ගඵලලාභී අය ඒවෙ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුරුද්ධය කරුණු අටකින් යුක්ත ස්ත්‍රිය තමයි මනාප කායික දිව්‍ය ලෝකයේ උපදින්නේ. කරුණු කීයකින් යුක්තද? කරුණු අටකින් යුක්ත ස්ත්‍රිය උපදින්නේ. ඒ තමයි පළමුවෙනි කරුණ තමයි මේ යම් දෙමව්පියෝ දෙමව්පියන් දියණියක්ව විවාහ කොට දෙනවාද? ඒ කියන්නේ විවාහ වුණාට පස්සේ ඒ විවාහ භාවයට පත් වූ දියණිය, ඒ කියන්නේ බිරිඳ, මෙන්න මේ ගති ලක්ෂණ වලින් යුක්ත වෙනවා කියනවා. කුමක්දී? පාන්දරින් නැගිටිනවා. බලන්න මේ දෙවිලයන් උපකාර වෙන කරුණු. පාන්දරින් නැගිටිනවා. අන්තිමට නිදනවා. ඊළඟට හැම දෙයක්ම හොයලා බලනවා. හැම දෙයක්ම හොයලා බලනවා. මනාපචාරිණී සැමියාගේ සිත සතුටු වෙන ආකාරයෙන් ගෙදර දොරේ කටයුතු සිදු කරනවා. ප්‍රිය වාදිනී ප්‍රිය වූ වචන කතා කරනවා. මේක තමයි ඇයට දෙවිලු උපදින්න තියෙන පළවෙනි කරුණ කියනවා. පින්වත් බිරිඳකට දෙවිලු උපදින්න තියෙන පළවෙනි කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පින්වත් ස්ත්‍රිය යම් කිසි ස්වාමියෙකුට සරණ පාවා දෙද්දී ඒ ස්වාමියාටත් තියෙනවා දෙමව්පියෝ ගුරුවරු. එතකොට මේ ඒ දෙමව්පියොත් ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට දානමාන ආදිය කරනවා, වැඳුම් පිදුම් කරනවා. එතකොට දැන් අලුතෙන් ගෙදරට ආපු තැනැත්තිය නැත්තම් මේ ස්ත්‍රිය ඒ ස්වාමියාගේ දෙමව්පියන්ට තමන්ගේ දෙමව්පියන්ට වගේම සලකනවා. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට ගෞරව දක්වනවා. දානයක් වුණත් බොහෝම තමන්ගේ දානයක් වගේ කරනවා. ඊළඟට ඒ ස්වාමියාගේ යම් ගුරුවරු ආචාර්යවරු වැද්දී ඇයට ආචාර්ය ගෞරව දක්වනවා. සක්කරෝති ගරුකරෝති මානීති පූජේති. ඊළඟට ආසනෝදකේන පටිපූජේති. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආවට පස්සේ අසුන් පැනවිලි පෑන් පූජා කිරිලි දන් පෑන් හදා දෙමිලි මේ ඔක්කොම කරනවා. මේ ඒ කියන්නේ මේ නිහතමානී පින්දහම් කරන්න කැමති බිරිඳක්. දැන් බලන්න මේ එතකොට මේ මනුස්ස ලෝකයේ කෙනෙකුට මේ අවස්ථාව වමනා නම් උදා කරගන්න පුළුවන්. තුන්වෙනි කරුණ තියෙන්නේ ගෙදර ඇතුලේ වැඩ කියනවා. ඒටි බත්තු අබ්බන්තර කම්මන්තා. මේ ගේ ඇතුලේ කටයුතු තියෙනවා. ඉස්සර ගෙවල් ඇතුලේ තමයි වැඩ කළේ. මේකේ තියෙනවා මේ එළුලොම් මේවා කපුලොම් නූල් කටිනවා රෙදිපිලි හදනවා ගොඩාක් ඉස්සර තිබිලා තියෙන මහා කර්මාන්ත ශාලාවල නෙවෙයි තම තමන්ගේ නිවාසවල. එතකොට මේ ඔක්කොම වැඩිපුර වැඩ කරලා තියෙන කවුද ඒ කාලේ? බිරිඳ. ස්වාමිය වැඩිපුර කුඹුරු වැඩ වත්ති වැඩ මොනව හරි කරන්නේ බිරිඳ තමයි වැඩිපුර ගේ ඇතුලේ වැඩ ටික ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් කියනවා කපු කටින්ට එතකොට ඒ නූල් කටින්ට තියෙන දක්ෂකමක් ඇද්ද? අන්න ඒකෙදි කම්මැලි නෑ කියනවා. තත්ත දක්ඛෝ හෝති. දක්ෂයි අනලසා අලස නෑ. තත්රූපායාය වීමංසාය. උපාය වීමංසනෙන් ඒ කියන්නේ කරන්න ඕන කටයුතු ගැන නුවණ මෙහෙවලා කටයුතු කරන්න මේ ස්ත්‍රිය දක්ෂයි. අලංකාතුන් අලං සංවිධාතුන්. එයා බොහෝම දක්ෂ විදියට කටයුතු සංවිධානය කරලා මේ පෞලේ දියුණුවට මහන්සි වෙනවා. ඊළඟට තියෙනවා ඒක තුන්වෙනි කරුණ. හතරවෙනි කරුණ තමයි මේ ගෙදර ඇතුලේ ඉන්නවා වැඩ කරන ළමයි. අන්තෝ ජනෝ, ඒ කියන්නේ ඇතුලේ ඉන්න පිරිස, දාසෝවා, ඒක වැඩ කරන ළමයි වෙන්න පුළුවන්. පෙස්සාවත් පුරුෂයෙන් වෙන්න පුළුවන්. කම්මකාරාති, කම්කරුවන් වෙන්න පුළුවන්. මේ අය ගැන හොඳට දන්නවා මේ නෝනා. මොකද දන්නේ? මේක තියෙන හරි ලස්සන වචන, කතංච කතතෝ ජානාති. වැඩ මහන්සි වෙලා වැඩ කළා නම් වැඩ කළා කියලා දන්නවා. එතකොට එයාට ප්‍රමාණයට වැඩපවරන්න මෙයා දන්නවා. නැත්නම් ඔන්න මෙරීල වැඩ කළා ඔන්න යාන්තම් කොන්ද කෙලින් කඳා මෙහිවරින් අර කරපන්. එහෙමයි ඉන්නවනේ. පොඩ්ඩක් විවේකයක් ගන්න ගෙදරේ වැඩටින් නැහැ, විවේකයක් ගන්න දෙන්නේ නැහැ. වද කර කර හංවඩු ගහනවා. එහෙම කරන්නේ මේ පින් කැමති උතුම් කාන්තාවෝ. ඒ අය කොහොමද කරන්නේ? කතංච කතතෝ ජානාති, වැඩ කරපු වැඩේ කළා කියලා දන්නවා. එතකොට කෑ ගහන්නේ නැහැ. අකතංච අකතතෝ ජානාති, නොකරපු වැඩේ නොකළා කියලා දන්නවා. ඊළඟට ගිලාන කානංච බලා බලන් ජානාති, ගිලන් වූ අසනීප වෙච්ච කෙනාට වැඩ කරන්න පුළුවන්කම බැරිකම ගැන දන්නවා. දැන් සමහර අවස්ථාවල් තියෙනවා මේ වැඩ කරන ළමයා ලෙඩ වෙලා අමාරුවෙන් ඉන්නේ, උණගෙන්න බෙහෙත් අරන් ඇවිල්ලා ආයේ කියනවා දැන් බෙහෙත් ටික බීපන් අර අර කරපන්. එහෙම නැද්ද කිවල්? තියෙන මනුස්සකම් නැති කිවල්. මේ කියන්නේ එහෙම නෙමෙයි. ඛාදනියම් භෝජනියංච පච්චන් සේන සංවිභජිතේ, කනබුණ දේවල් ඇද්ද මේ පින්වත් කාන්තාව මැදිහත් වෙලා ඔක්කොටම බෙදලා දෙනවා. දැන් තමන්ට වෙනම උයාපන්, උබල වෙනම උයන් කාපන් කියලා ඒ කතාව නෑ. ඔක්කොටම එකම විදියට කෑම්බීම් බෙදලා දෙනවා. එතකොට මේ බෙදලා දෙන්නේ කවුද? මේ මෙතුමියමයි, මේ ස්ත්‍රියමයි. ඉතින් යා ඔක්කොම බලනවා, ළඩ වෙච්ච එකනා, අසනීප වෙච්ච එකනා, ඒක බලනවා. ඔයා විවේක ගන්න, ඔයා පොඩ්ඩක් ඉන්න, කෑම මෙන්න මෙන්න කෑම මේක කන්න කියලා මේ වගේ හොයලා බලලා කටයුතු කරනවා. මේක හතරවෙනි කරුණ. මේ ඔක්කොම තිබුණා විසාක ළඟ. මේ ගතිගුණ ඔක්කොම තිබුණා. ඊළඟට තියෙනවා, ස්වාමියා යම්කිසි මිල මුදලක්, ධනයක්, නැත්තම් හිරණ්‍යස්වර්ණ රන්ත්‍රිදී මොනවා හරි දෙයක් අරගෙන එනවාද ගෙදරට, ඒක අරපිරිමැස්මෙන් වේදම් කරනවා. කොහොමද කරන්නේ? අරපිරිමැස්මෙන් වේදම් කරනවා. අදුත්ති දූර්තියක් නෙමෙයි කියනවා. දූර්තිය කියන්නේ, දූර්තිය කියලා ස්වාමියා සල්ලි අරගෙන එනවා. ඇය යනවා සොර අඹුවන් කරා. ඒ දූර්තියක් පිරිමි කෙනාට කියන්නේ දූර්තය. එතකොට ඉස්ති දුත්තෝ සුරා දුත්තෝ අහලා තියෙනවනේ. එතකොට මේවට සමහර කාන්තාව ඉන්නවා, මේ මිනිස්සු පිරිසි දම්මල මේ ඒ ස්වාමියාගෙන සල්ලින සූදු කෙලිනවා. ඒ සූදුව කරගෙන යනවා. මේ වගේ දූර්තියක් නෙවෙයි. අතේනි, තේන කියලා කියන්නේ සොරකම. අතේනි කියන්නේ සොර රහිත සිටින් ස්වාමියාගේ ධනෙ හංගන්නේ. දැන් ස්වාමියා ධනෙ ගෙනත් දෙනවා. ස්වාමියා නකු මන් දන්නේ ඔය වේදන් කුලේ. එමෙ නැද්ද? එනවනේ. දැන් ඔය ගෙනල්ලා තිබුණා, ඉතින් වේදන් කරානේ. මේ හංගගෙන සොරකම් කරන්නේ. ස්වාමියාගේ ධනෙ සොරකම් කරන්නේ. අතේනි අසොණ්ඩි අන්න වචනේ. දැන් ඔන්න සුරා සොඬ. ඒ කියන්නේ සුරාවට අධික ලෙස ඇබ්බැහි වූ. ඒ වගේ නාස්තියට ඇබ්බැහි වෙන්නේ. ඒ සමහර අවස්ථාවලදී ස්වාමියා අරගෙන එනවා නම් යම් කිසි මිල මුදලා ඒක හොරකම් කරන්නෙත් නැහැ, හංගන්නෙත් නැහැ, නාස්තියට ඇබ්බැහි වෙන්නෙත් නැහැ. සමහර අවස්ථාවල් තියෙනවා ස්වාමියා සල්ලි ගේනවා, මේ හිතමනාපට වේදම් කරනවා, අන්තිමට ණයත් වෙනවා. එහෙම වෙන්නේ අවිනාශික. ඔව්, විනාශ කරන්නේ අවිනාශික. එතකොට මේ ලක්ෂණය තියෙනවනම් යම් ස්ත්‍රියෙකුට ඈ ස්වර්ගගාමිනී ස්ත්‍රියක්, ඈ ස්වර්ගය යන්නා වූ ස්ත්‍රියක්. දැන් කරුණු පහයි. ඒ පහම ලෞකිකයි. ඊළඟ කරුණ ඈ උපාසික. කවුද ඈ උපාසිකාවක්? මොකක්ද උපාසික? බුද්ධං සරණං ගතා, බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධම්මං සරණං ගතා, ධර්මය සරණ ගියා. සංඝං සරණං ගතා, සංඝයා සරණ ගියා. ඊළඟට ඒක තමයි හයවෙනි කරුණ. හත්වෙනි කරුණ සීලවති. ඈ සීලවන්තයි. සීලවන්ත භාවය විස්තර කරනවා සතු මැරීමෙන් වැළකී වසන්නියක්. අදින්නා දානා පටිවිරතා සොරකමින් වැළකී සිටින්නියක්. කාමස මිච්ඡාචාරා පටිවිරතා වැරදිකාම සේවනයෙන් වැළකී සිටින්නියක්. මුසාවාදා පටිවිරතා බොරුකීමෙන් වැළකී සිටින්නියක්. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකී සිටින තැනැත්තියක්. මේක තමයි මෑගේ සීලේ. එතකොට මේ සීලෙන් යුක්තයි ස්ත්‍රිය. මේ සීලෙන් යුක්ත බව ඇයට ස්වර්ගගාමී වෙන්න උදව් වෙන සත්වෙනි කරුණයි. අටවෙනි කරුණ චාගවති. චාගවති දන් දෙන තැනැත්තියක්. විගතමල මච්චීරේන චේතසා අගාරං අජ්ජාවසති. මසුරුමල රහිත වූ සිතින් ගෘහ ජීවිතයේ ඇය වාසය කරන්නේ. ඇය දන් දෙන්න කැමැත්තෙන් වාසය කරන්නේ. ඇය දානේ පිණිස සූදානම්වයි ඇය වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුරුද්ධේනි, මෙන්න මේ කරුණු අටින් සමන්නාගත ස්ත්‍රිය කායබිදී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නීවේ. එතකොට මනාපකායික දෙවියන් අතර උපදිනවා මේ කරුණු අටෙන් යුක්ත ස්ත්‍රිය. එතකොට දැන් බලන්න පින්වත්නි, මේ කරුණු අටෙන් යුක්ත ස්ත්‍රියක් වෙන්න ඒ කරුණු අට කෙරෙහි යම්කිසි දැනීමක් ස්ත්‍රියකට තියෙන්න ඕනේ. දැන් මේකෙන් තේරුණා, දැන් මෙවැනි දැනුමක් අපිට කවදාවත් ගෘහ ජීවිතයේදී තරුණ වයසේදී කවදාවත් ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ පෙරහැර ගිහිලා ඉවර වෙලා. ආන්තිම කාලේ තමයි යන්තම් අහන්න ලැබෙන්නේ. එතකොට ආයි අලුතෙන් පටන් ගන්න යා ජීවිතේ. නේ? සිද්ධ වෙන කරුණු කාරණා සිද්ධ වෙලා ඉවරයි. එතකොට අපිට මේකෙන් පේනවා මේ බලන්න මේ කරුණු මේ විවාහ වෙන්න ඉස්සර වෙලා තරුණ ගෑණ ළමයෙකුට මේක අහන්න ලැබුණොත් ඒ ළමයට අතිශයම සාර්ථක ජීවිතයක් ගෙවන්න මේවා උපකාරී වෙනවා. දැන් මේ වගේ වැදගත් කරුණු අපිට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ සාර්ථක විවාහයකට උපකාරී වෙන්නේ මොනවද? පොරොන්දම්, ඊළඟට පෝරුවේ චාරිත්‍ර, මේවා යහා මෙහා වුණොත් තමයි විවාහ ජීවිතේ අසාර්ථක වෙන්න කියලා අපි හිතන්නේ. නමුත් මේ බලන්න, සාර්ථක විවාහ ජීවිතයකට උපකාරී වන්නේ මේ කරුණෝ. අනික මේ කරුණවල වටිනාකම තියෙන මොකද්ද? මරණින් මත්තේ චාතු මහරාජිකෙ තික්මා යනවා, තාවතින්සෙ තික්මා යනවා, ඊළඟට යාමේ තුසිතෙ තික්මා යනවා, නිම්මාන රතිය උපදිනවා. බලන්න කොයිතරම් මේ මනුස්ස ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් උදව්වක් උපකාරයක් වෙනවද? එතකොට මේකට තමයි මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්නවා කියන්නේ. ප්‍රයෝජනය ගන්නවා කියන්නේ ඒ කාරණාවල් තමන්ගේ ජීවිතයට පුරුදු කරගෙන ඉල්ලයි. පුරුදු කරගෙන ඉල්ලයි. දැන් සමහර ජීවිතවල ඔන්න අවුල් හට ගන්නවා, ප්‍රශ්න හට ගන්නවා, ඔන්න රණ්ඩු දබර වෙනවා, නොමග යනවා. ඊට පස්සේ ආයේ මේවා එකතු කරන්න බැරි විදිහටම ලොකු කතන්දර ගොඩක් එකතු වෙනවා. ඊට පස්සේ සමගි වෙන්න ලෑස්තිනේකට කියව ගන්නෙ මොනවද? අර වෙච්ච වැරදි තොගේ. නුඹ මෙහෙම කළා, නුඹ මෙහෙම කළා, නුඹ මෙහෙම කළා, මා දන්නවා නුඹේ හැටි. මෙහෙම තමයි ඔක්කොම කියාගෙන ඉන්නේ. ආයි සමගි වෙන්න පුළුවන්ද? බෑ. එතකොට බලන්න මේ මනුස්ස ජීවිතයේ ධර්මයේ නැතිවීම කොයිතරම් ශාපයක්ද කියලා. ධර්මයේ නැතිවීම හැමදාම පොවිට මට ඔය ප්‍රශ්න වලට පිළිතුරු දෙන අවස්ථාවල තුන්ඩු කෑරිනවා. මේ බීමත්තු සැමියන් ගැන, බීමත් වූ පියවරුන් ගැන මහා දුක් අඳුනා. හදාගන්න බෑ කියලා. ඉතින් මේ මුල් කාලේ වැරදිච්චා මේ. ඒ මුල්ම කාලේ විසඳගන්න බැරුව ගියා. ඊට පස්සේ මේගොල්ලෝ ස්වාමියන් නමක ගියා. ඊට පස්සේ ඇයි දැන් විවාහ ජීවිතයක් ගත කරාට ඒගොල්ලෝ උපාසිකාවක් බවට පත් වෙන්නේ නැහනේ. තෙරුවන් සරණ යන්නේ නැහනේ. සීල් ගන්නෙත් නැහැ. සාර්ථකත්වයයි කියලා හිතන්නේ ඔන්න විවාහ වුණා. විවාහ වෙලා ඔන්න ගෙදරට ආවා. ඔන්න දැන් දෙන්නම එක්ක රස්සාවට යනවා. එක්ක එනවා. එක්කොන්න නැන්දලෙලි අරගලි හට ගන්න. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඔන්න ඉන්න බෑ. ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ දිමෝපියුත් බල කරනවා, අනිත්‍යයත් බල කරනවා. ඕගොල්ලෝ වෙනම ගියක් අරන් යන්න. ඊට පස්සේ මොකද කරන්නේ? කුලියට හරි ගෙයක් කරගෙන යනවා. දෙමව්පියෝ කියනවා දැන් ඉතින් ඔයාලා බැඳලා ඉන්න, ඔයාලා දැන් ගෙදර ඉන්න ඕනේ නැහැ, දැන් ඉතින් යන්න. එතකොට අද අගේ කරන්නේ ඒගොල්ලෝ වෙන්වීම තමයි දියුණුව කියලා. ඊට පස්සේ මොකද කරන්නේ, කොහොම හරි අමාරුවෙන් ඔය ලෝන් එකක් හරි අරගෙන ඔන්න ඉඩම් කැල්ලක් ගන්නවා. ඊට පස්සේ ගෙදමාපිය අගේ කරන ඕනේ දැන් මේගොල්ලෝ පිළිවිලක් වෙනවා. එහෙමනේ අගේ කරන්නේ. ඒකට මොකද්ද කියන්නේ? පිළිවිලක් වෙනවා. ඊට පස්සේ උන දෙමාපියත් පුළුවන් හැටියට උදව් කරනවා. ඔන්න වරින් වර ගිහිල්ලා බලනවා. සමහරට දෙමාපිය ගිහිල්ලා බලන්නේ බබා හම්බ වෙන ලෑස්ති වෙනකොට ඔන්න ගිහිල්ලා ඔන්න බබාගේ මූලික කටයුතු ටික කරලා දෙනවා. ඇත්ත ඒ මූලික කටයුතු උපකාරයි නේ. ඒ වගේ උදව්ව. නමුත් මේ කියන ධර්ම කරුණු ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඇයි දැන් හැම ජීවිතයකම ගත්තොත් අලුතින්ම ධර්මයේ උපද්දව ගන්න වෙලා තියෙනවනේ. බොහෝ ජීවිත කඩාගෙන වැටිලා තියෙන්නේ. එතකොට අලුතින්ම උපද්දව ගන්න ඕනේ. එතකොට සමහර අවස්ථාවලදී ධර්මයට ආපු දෙමාපියෝ දරුවන්ට කරුණු කියන්නේ හදනකට දරුව වෙනව දෙමාපියන්ට උගන්වන්න. අම්මල දැන් ඔය බණ කියාගෙන එනවා. අම්මලා දැන් අම්මලගේ පාඩි ඔය කරගෙන යන්නේ. අපි අපේ වැඩේ කරගන්නම් කියලා කියන දරුවෝ නැද්ද? ඉන්නවනේ. එතකොට හිතන්නේ දැන් ඒ අම්මලා මේ බණ අහලා අපිට ඇවිල්ලා අමුතුවෙන් කියාගෙන එනවා කියලා තමයි හිතන්නේ. එහෙම දරුවෝ ඉන්නවා. ඉතින් මේක විශාල අර්බුදයක්. එකපාරට විසඳගන්න බැරි දෙයක්. ඊට පස්සේ ඔන්න ගේ හදනවා. ගේ හදලා ඉවරලා ඔන්න ඊට පස්සේ ළමයි ටික ඉස්කෝලේ යවලා මේව කරද්දි දැන් ඔන්න සීල කතාවක් නැහැ. තිසරණ කතාවක්, තිසරණ කතාවක් කොහේවත් අහලා පේනතෙක් මානෙක මේ කතාවල් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් ඔය ගත කරනකොට ඔන්න රණ්ඩු දබර ඇති වෙනවා, ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. ඔන්න ඊට පස්සේ ඔන්න ගෙවල් දීමේ උත්සවය, ඔන්න පාටි දාන්න පටන් ගන්න, ඔන්න ආරක්කු වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් යාළුවෝ ගෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න කන්න බොන්න දෙන්න ඕනේ. ඔන්න බොන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ඔන්න ගෙදර ප්‍රශ්න ඇති වෙනවා. එක්කොන්න ස්වාමී, ඔන්න ස්වාමී දිනේ ඔන්න ගැන කවුරු හරි කට කතාවක් කියනවා. ඔන්න කතන්දරයක් කියනවා. එතකොට ස්වාමි පුරුෂයා මොකද කරන්නේ? බීලා එනවා. ඔන්න ප්‍රශ්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? රණ්ඩු සබර ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් අර ධර්මයෙන් නැති ජීවිතේ හැමතිස්සෙම තියෙන්නේ පසුතැවිලි වෙන්න කරුණ එකතු වෙවි තිබීමයි. ඉතින් මේ විපත සිද්ධවන්නේ ධර්මය නැති නිසා වෙනි. අනිත් එක තමයි ධර්මය කියලා අපි හිතාගෙන හිටියේ ධර්මයේ තියෙන්නේ මෙලෝ සඳහා නොවේ. ධර්මයේ තිබෙන්නේ පරලෝ සඳහායි. ඒත් ධර්මයේ තියෙන්නේ පරලෝ සඳහායි කියලා ධර්මයේ අහන්න ඉස්සර වෙලාම ධර්මයේ කෙරෙහි වැරදි මතයක් ගියා නම් ඊට පස්සේ ධර්මය අහන්න කැමති වෙන්නේ නැහැ. දැන් බලන්න තරුණ දුවෙකුයි පුතෙකුයි මේ අනුරුද්ධ මනාප කායක දේශනාව අහලා ඒගොල්ල විවාහ වෙලා ඒගොල්ලන්ට කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? ඇයි මරණින් මත්තේ කොහෙද යන්නේ? මනාප කායක දෙවියන්ගේ ලෝකේ. එතකොට බලන්න මේක, එතකොට පේනවා මේ මනුස්ස ජීවිතයේ ලකූ සාරතකත්වයන් විවාහ ජීවිතය තුලත් තියෙනවා. එතකොට මේ විවාහ ජීවිතය තුල තියෙන සාරතකත්වයේ ගන්න ධර්මයෙන් ප්‍රයෝජනයක් නැති විදියටයි අද ධර්ම කතාව තියෙන්නේ. ඉතින් බලන්න මේකේ හැමතැනම දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සෑම තැනම විස්තර කරන්නේ මේ විදියට. ඒ කියන්නේ මෙලෝ ජීවිතේ සාර්ථක කරගැනෙන්නයි පරව ජීවිතේ සාර්ථක කරගන්න. මේකේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු. දැන් අපි ගත්තොත් මුල් කරුණු පහ මොනවද? ඔව් පළවෙනි කාරණේ තමයි අර ඔව් පාන්දරින් නැගිටින එක, රාත්‍රී අන්තිමන නිදා ගන්න එක, ඔක්කොම කරුණු කටයුතු සොයල බලන එක, ඔව් ගෙදර ස්වාමියාට ප්‍රියමනාප පරිසරයක් ඇති කරගන්න එක, ඊළඟට යහපත් වචන. හරීම වැදගත් දෙයක් මේ කියන්නේ. යහපත් ඕයි තමුසේ කියනව නැති යහපත් වචන. සමහර අම්මල මම අහලා තිනවා හරී ලස්සන යහපත් වචන කතා කරනවා. ඒ කතා කරන යහපත් වචනේ ගෙදර සියලු දෙනාටම යහපත් වචන කතා කරන්න උපකාරී වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේකට එක දේශනාවක් තියෙන ලෝක විජය කියලා, ඒකටම සම්බන්ධ දේශනාවක් මේ කරුණම කියලා කියනවා. මේ ඒක කියන්නේ විසාකාට කියනවා මේ මෙලව ජය ගන්න විදියක් කියන ওই කරුණ පහේ තියෙන. ඒකේ ලෝක විජය තියෙන්නේ කරුණු හතරයි. ඒ කරුණු හතරේ තියෙන්නේ අර විදියටම මේ වීරිය ඇති කරගෙන දක්ෂ වෙලා කටයුතු කරනවා, ඊළඟට පිරිසට සලකනවා, ඊළඟට මේ වැරදි නොමග යන්නේ. මේකේ හරි ලස්සන කතාවක් තියෙනවා. තමන්ගේ ස්වාමියා දැන් අපි ගත්තත් විවාහ වුණාට පස්සේ බිරිඳ නොමග යනට කවදා ස්වාමිය කැමති වෙනවද? ස්වාමියා නමගෙනට බිරිඳක් කැමති වෙනවද? මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කතංච විසාකේ මාතුගාමෝ බත්තුන් මනාපංචරති. ස්වාමියාට සිත් ගන්නා ආයුරෙන් බිරිඳ හැසිරෙන්නේ කොහොමද? ඉද විසාකේ මාතුගාමෝ යම් බත්තු අමනාප සංකාත තම් ජීවිත හේතුපින අජ්ජාචරති. ඒක කියනවා ස්වාමියා යම් කරුණකට අමනාපද තමන් මලන්ත ඒක කරන්නේ කියනවා. බලන්න මේ බුද්ධ දේශනල මේ මම පාලියෙන් කියේ, මොකද නැත්තම් හිතේ මම හදලා කියනවා කියලා. ඔව්, තන් ජීවිත හේතුපින අජ්ජාචරති, තමන්ගේ ජීවිතේ ගියත් නොමග යන්නේ කියනවා. හරි ස්ත්‍රිය, දැන් බලන්න මේක කියන ලස්සන කොච්චර කරුණ ලස්සනද නේ. ඊට පස්සේ කියනවා අර ධනෙ ගැන කියනවා, ධනෙ ගේනකට එයා ආරක්ෂා කරගෙන වාසය කරනවා. මේක හරි ලස්සනයි. මේක කියනවා, ඉමේහිකෝ විසාකේ චතුහි ධම්මේ සමන්නාගතෝ මාතුගාමෝ. මෙන්න මේ කරුණ හතරෙන් යුක්ත නම් ස්ත්‍රිය ඉද ලෝක විජයාය පටිපන්නෝ, මේ ලෞකික ලෝකයේ ඇය ජය ගන්නවා. මේ ලෞකික ලෝකයේ ඇය ජය ගන්නවා. එතකොට බලන්න මේ ලෝකයේ ඇය දිනනවා කියනවා. එතකොට දැන් අපි මේ ලෝකයේ දිනින්නනේ. දැන් අපේ ගොඩ දැන් බලන්න මේ මුලි මුදල් වල අවශ්‍යතාව එනවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ ගොඩාක් අපිට පේනවා, ගොඩාක් මැද පෙරදිගට ගොඩාක් කම්මලා තරුණ වයසේ විවාහපත් අය යනවා. නමුත් ඒ ජීවිත ඔක්කොම මෙහෙට එන්නේ බහුල වශයෙන් එන්නේ, හොඳට එන අය තියෙනවා. අපි සියලු දෙනාට මේක කියන එක මේ සුදුසු නෑ. නමුත් විශාල පිරිසක් නානා අකර තැබ්බ වලට භාජනය වෙලා ආගම් වෙනස් කරගෙන තිසරණෙත් නැති කරගෙන මහා විපතට පත් වෙලා තමයි තමන්ගේ සීලාදි ගුණ දරන් තිබ්බනම් ඒකත් නැති කරගෙන ඊළඟට මේ වගේ තමයි එන්නේ. විශාල කරදර ගොඩකට බඳුන් වෙලා එනවා. එතකොට අපිට පේනවා මේ විදියට මේ සංසාර ගමනේ ගත කරන චරිතය අනාථ වෙනවා හරියටම ධර්මයේ නොලැබීම නිසා. එතන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක විජය, මේ ලෝ දිනීම, ලෝ දිනන්නේ තමයි මේ කරුණ ඔක්කොම උපකාරී වෙන්නේ. දැන් එතකොට හැබැයි මේකේ ඉස්මතු වෙලා පේන එක දෙයක් තියෙනවා මේ ලෞකික කරුණ වල. දැන් පාන්දරින් නැගිටිල්ලේ ඉඳලා ඒ කරුණ, ඊළඟට අර දෙමව්පියන්ට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, දාන ආදියට මැදිහත් වීම, ඒ කරුණ, ගෙදරේ වැඩ කටයුතු පිළිබඳ කරුණ. මේකේ මට පේන්නේ මේක කරුණු කී මේ ඔක්කොම කරුණු ටික ගත්තොත් කරුණු කීපයක් තියෙනවා මේකේ. පළවෙනි එක තමයි එයා කම්මැලි නැහැ. දෙවෙනි එක තමයි ඥාණය තියෙනවා, ඥානවන්තයි. තුන්වෙනි එක තමයි කාරුණිකයි. හතරවෙනි එක තමයි නීතමානයි. මේව නේද ප්‍රකට වෙන්නේ ඒ ක්‍රියාවේ. දැන් බලන්න මේ වීරිය කියන එක. එතකොට මේ ජීවිතේ දැන් අපිට පේනවා, දැන් සමහර අම්මලා අපිට කියනවා, අනේ ස්වාමීනි මේ පොඩි දරුවෝ පොඩි කාලේ මේගොල්ලන්ගේ තාත්තා නැති වුණා, මම තමයි මේ මහා දුකට වෙහෙස මහන්සියි, මේස පහන්සියි මේ ළමයි හැදිවේ. එතකොට අපිට පේනවා මේ එහෙමනම් මේ අම්මලා තුල වීරිය තියෙනවා. සමහර තාත්තලත් එහෙමයි. ස්වාමි දීනේ නැතුණාට පස්සේ ඒ තාත්තලා ළමයින්ට උයලා කවලා පොවලා ඉස්කෝලේ ඇරලා එහෙම තාත්තලා අපිත් එක්ක කියනවා. මට එක තාත්ත කෙනෙක් ගෝ ස්වාමීනි, මේ ළමයා පොඩි කාලේ මගේ බිරිඳ මැරුණා, මම වෙන කසාදයක් කරගත්තේ නැහැ, මම මේ ළමයි වෙනුවෙන් මගේ ජීවිතේ කැප කළා, මේ ළමයි මේ උසමහත් කළා ගත්තේ කියලා. එතකොට එහෙම තාත්තලත් ඉන්නවා. එහෙනම් මේ වීරිය අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නේ. ඒ වීරිය යොදවන හැටි, ඒ වීරිය යොදවන ආකාරය පිළිබඳව දැනගෙන සිටින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්ත්‍රියට පරලෝජය. ස්ත්‍රියට පරලෝජයෙන්න පළවෙනි කාරණේ තමයි මාතුගාමෝ සද්ධා සම්පන්නෝ හෝති. මාතුගාම කියන්නේ ස්ත්‍රිය. මාතුගාමෝ සද්ධා සම්පන්නෝ හෝති, ඒ කියන්නේ ස්ත්‍රිය ශ්‍රද්ධාවන්තයි. දැන් බලන්න, දැන් ওই ස්ත්‍රිය ගැන කතා කිරීමේදී සමහර ස්ත්‍රීන් නිකන් මූණ පුළුටු කරගන්නවා. මේ ප්‍රජාපතීට අෂ්ටගරු ධර්ම පැනෙව්වේ ඇයි? ස්ත්‍රියකට බුදු වෙන්න බැරි? ස්ත්‍රියකට සුදුසු තැන තියෙනවද? දැන් මේ බලන්න, ස්ත්‍රියට කොච්චර දේවල්ද නේ. අර දිවි ලෝකත් පාස් කළා. ඔව්, මනාපකායික ලෝකයට යන්න තථාගත අරහත් සම්බුදු ජානන් වහන්සේ මාර්ගය පෙන්වා දෙනවා. මේ බලන්න කොයිතරම් ස්ත්‍රීන්ට කළාද මේ. කියනවා ස්ත්‍රිය සද්ධා සම්පන්නයි. කොහොමද? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි තථාගතයන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරයි. මේක දැන් අපි නිකන් මේක ගිරව් වගේ කියාගෙන ගියට වඩා නෑ, මේකේ අර්ථය දැනගන්න ඕනේ. මං කිව්වේ ඒකයි. දැන් අර දිවි ලෝක ගැන කියද්දි ස්ත්‍රීන් ගැටුනේ මොකද ඒ දේශනා එක්ක? ඇතන් ස්ත්‍රීන් ගැටුණා. මගෙන් එක ස්ත්‍රීක් කරනවා, එතකොට භවතණ්හාවනේ ඔය කියන්නේ. මං කිව්වෙ ඉතින් බුදුරජාන් වහන්සේනේ මේක වදාළේ. බලන්නේ ඇදී හොයපු තාලේ ස්ත්‍රිය. ඒ කියන්නේ ශ්‍රද්ධාව අහලකටවත් ඇවිදින්නේ නෑ. මේ ලෝකේ වටේ භාවනා කර කර ගිය ස්ත්‍රියක් කිය. එතකොට අපිට පේනවා, එතකොට ගිහිල්ලා ඔය පොඩ්ඩක් භාවනා කරලා ඇති කරගෙන තියෙන මොකද්ද? මහා මාන්නයක්. මාන්නේ නම් අර මේ බෙරේ වගේ. ඒ කියන්නේ සද්දි තියෙනවා ඇතුළ හිස්. ඔව්, සද්දෙට හොඳට සද්දි. ඔව්, හැබැයි ඇතුළ හිස්. ඉතින් මේ වගේ මේ නමුත් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවට එන්න අපිට එතකොට බලන්න පින්වත්නි, ශ්‍රද්ධාවට එන්න අපිට අමාරු වෙන්නේ මොකද? මෙය තථාගතාරහ සම්බුදු රජුන්ගේ අවබෝධයයි කියලා ඒ විශ්වාසයට එන්න තියෙන බැරිකමනේ. මෙන්න මේ විශ්වාසයට අපි එන්න ඕනේ. එතකොට විතරමයි ශ්‍රද්ධාව කියන එක අර්ථ දක්ව ගන්න පුළුවන්. නැත්තම් මේ ශ්‍රද්ධාව කියන එක මං හිතනවා එතරම් අපිට සංකීර්ණ වචනයක්, තේරෙන්නේ නැති එකක්. ඉතින් මේ නිසා මේ ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා කියන්නේ ඒක කරන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්නේ. නෝනෙති කෙනෙන්නේ ශ්‍රාවකෙක් වෙන්නේ. එතකොට මේ සද්ධාති තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන මොකද්ද? උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේ අරහං. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක්, රාග දේශ මොහ ප්‍රහාණය කළ කෙනෙක්, සම්මා සම්බුද්ධ. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක්, විද්‍යාචරණ සම්පන්න. උන්වහන්සේ අවබෝධ ඥානයෙන් යුක්තම ජීවිතේ ගත කළ කෙනෙක්, සුගත. ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන ඒක පුරුදු කළා, ඒක සම්පූර්ණ කළා, ඒක ප්‍රතිඵල භුක්ති විඳ කෙනෙක්, සුගත. ලෝකවිදු, සියලු ලෝකයන් අවබෝධ කරගෙන ලෝකෙන් නිදහස් වූ කෙනෙක්. අනුත්තර පුරිස ධම්ම සාරති, දෙවි මිනිසුන් දමනය කිරීමෙහි අනුත්තර වූ කෙනෙක්. සත්තා දේව මනුස්සානං, දෙවියන්ගේද මිනිසුන්ගේද මේ ඔක්කොම උන්වහන්සේගේ අවබෝධය. අවබෝධයෙන් තුලින් උන්වහන්සේට කරන්න පුළුවන් දේවල්. උන්වහන්සේගේ ගුණ අවබෝධය තුල ඇති වෙච්ච බුද්ධ අවබෝධ කරපුදී අන් අයට කියා දුන් කෙනේ මේ සියලු දේ දැරීමට භාග්‍ය සම්පන්නයි. ස්ත්‍රිය මේක පිළිගන්නවා කියනවා, මේක අදහනවා කියනවා, මේක හරි කියලා තේරුම් ගන්නවා කියනවා. ඒක තමයි ඇගේ ශ්‍රද්ධාව. මේක තමයි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පරලෝක විජයාය, පරලෝව දිනන්න තියෙන්නේ ඒක කියනවා. එතකොට මෙලොව දිනන්න තියෙන දේ, පරලෝව දිනන්න තියෙන දේ එකට තියෙන්නේ. එකට තියෙන්නේ. ඇයි මේ දැන් මේවා තිබුණොත් විතරනේ ඇයි මෙලොවක් දිනන්නේ? ඇයි ශ්‍රද්ධාව නැත්තම් ස්ත්‍රිය කොහොමද මෙලොව දිනන්නේ? කොහොමද සිල්ලත් වෙලා ඉන්නේ? ශ්‍රද්ධාවෙන් ස්ත්‍රිය රැකෙන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව නැත්තම් කරන්න බෑ මොකද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇය ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කරනවා. ඊළඟට මේ ස්ත්‍රිය පංචශීලය ආරක්ෂා කරනවා කියනවා. මේ ස්ත්‍රිය පංචශීලය ආරක්ෂා කරනවා. එතකොට මේ ස්ත්‍රිය ලෝභ, දැන් පංචශීලය ආරක්ෂා කිරීම, එතකොට මේ ස්ත්‍රියට මෙලව උදව් වෙන්නේ නැද්ද? මෙලව විශාල පිහිටක් පිළිසරණ. දැන් වර්තමාන වෙලා තියෙන්නේ පින්වත්නි මේ ජීවත් වෙන රටාව වෙනස්නේ. ඉස්සර නම් සම්පූර්ණයෙන්ම කාන්තාව නිවාසෙ රැඳී ඉඳලා, ගෙදර රැඳී ඉඳලා, දරුවන්ව හදාගෙන අහල පාල ළඟමයි ගුරු ගෙදර තිබුණේ, ගමේමනේ ඉස්කෝලේ තියෙන්නේ. ගුරු ගෙදරට යවනවා. ඊට පස්සේ ඒ වත්ති පිටිය වැඩික කරගෙන ඒ ස්ත්‍රියට තිබුණ යම්කිසි ජීවිතයක්. අද ඒ ඔක්කොම වෙනස් වෙලා මේ බටහිර ක්‍රමයට හැදිලා මේක නිකන් සුලියකට අහුවෙලා වගේ, කුණාටුවකට අහුවෙලා වගේ, සුනාමියක් වගේ. ඇයි මේ ස්ත්‍රීන් සීසීකට යනවා, පුරුෂයින් සීසීකට යන. දැන් බටහිර එහෙමම කඩාගෙන වැටිලානේ. දැන් ධර්ම මාර්ගයේ කහලකට එන්න බැරි විදිහට කඩාගෙන වැටිලා. අර මම ඉස්සරහ එක අම්මා කෙනෙකුට බැන්නා නේක දුවන්. අම්මා එන්න පැකුව මගේ වැඩ බලා ගන්න. මම බලා ගන්නම් කිව්වා ඒක. ඒ කියන්නේ රෑ 12ට දෙකට, එකට දෙකට ලොදු එන්නේ. ඉතින් අම්මා මට අඬාගෙන ඇවිල්ලා කිව්වා. ඒව මම බලාගෙන අම්මට වැඩක් නැහැ කිව්වා. ඊට පස්සේ මොකද මේ බටහිර ක්‍රමේ? දැන් ඔය බටහිර පටන් ගත්තනේ, දැන් ඔය විවාහ ජීවිතය තුල අරුබු දෙන්න පටන් ගත්තා, අසමගිකම් පටන් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? පරලෝක කතාවක් නැහැ නේ. ඊට පස්සේ කියන්න ගත්ත මිනිස්සු අපිට විවාහක් ඕනේ, අපිට විවාහක් ඕනේ නැහැ. අපි මේ ඉන්න පුළුවන් දවසක් එකට එමු, ඉඳලා වෙන් වෙමු. එහෙම තමයි දැන් බටහිර යන්නේ. Living together. එතකොට මේ ලෝකයේ ඕක කියන්නේ නිදහසේ නාමෙන් නේද? මේක තමයි අපේ නිදහස කියන්නේ. අපි කැමති කියන නිදහසට. ඉතින් මේ නිසා කොහින් මේවා විනාශ වෙයිද කියලා අපිට හිතන්න බෑ. ධර්මයේ එන්නේ නැ ධර්මේ නැති වෙනවනේ. මේ කොහොම වෙලා ඔක ඇවිස්සලා ගිහිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10 වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මනුස්ස ලෝකේ තිරිසන්නු ගානයි කියනවා. අම්මට අඳුන ගන්න බෑ කියනවා දරුවන්. ඔව් දෙමාපියන්ට දරුවන් අඳුන ගන්න බෑ කියනවා. දරුවන්ට දෙමාපියන් අඳුන ගන්න බෑ කියන්නේ බල්ලු බලල්ලු ගානට, එළුව කුකුළු ගානට කියනවා. ඊට පස්සේ මිනිස්සු ආන් ඒකට නේද මේ පාර හැදෙන්නේ. මේ පාර හැදෙන්නේ ඒකට. එතකොට මේ අනාගත ලෝකයේ හැදෙන්නේ බල්ලු බලල්ලු ගානට ජීවත් වෙන්නයි. ඒ නිසා අනාගතයේ මහා ධර්ම ප්‍රබෝධයක්, මහා අමුතු දෙයක්, රහතන් වහන්සේලා යුගයක් පේනතික් මානක නැහැ. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 වනතුරු. ඒක පරම සත්‍යයක්. ඉතින් මේ නිසා අපිට මේ යන්තම් තමයි මේකේ බේරිලා යන්න අවස්ථාවක් මිනිසෙකුට තියෙන්නේ. ඒ නිසා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ගෙවූ සසරේ අපි කොච්චර නිරේ ඉන්නේද? අපි මේ දැන් ලෝක කල්ප විනාශ වෙද්දී අපි සංසාරේ ඉඳලා නැද්ද? අවුරුදු 10 ටික කොච්චර පව කළාද අපි? නේද? ඌරු කුකුළු වගේ, බල්ලු බලල් වගේ අපි කොච්චර මේ සංසාරේ ගෙවලාද? ඉතින් ආයෙමත් අපිට ඒකට මොන දෙන්න වෙනවා? අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ ජීවිතේ පිළිවෙලක් කරගන්නට බැරුව ගියොත්. ඉතින් ඒ නිසා උන්වහන්සේ හරි ලස්සනට පෙන්වා දෙනවා මේකේ සීලවන්ත වෙන්න ඕන කියනවා. සීලවන්ත වෙන්න ඕන කියන දැන් බටහිර නම් ওই ඇල්කොහොල් පාවිච්චි කිව්වම ඒක ගණන් ගන්නෑ. ඒක ඒගොල්ලන්ගේ පොදු එකක්. හැබැයි මේ පොදු බව මේ රටවල වලට ලෝකෙ වේගෙන් එනවා. මොකද හේතු? ධර්මයේ මතුවෙලා නැති නිසා, ධර්මයේ බලවත් නැති නිසා, අධර්මයේ බලවත් නිසා අරක වේගෙන් සුනාමිය වගේ එනවා. ආවට පස්සේ බේරෙන්න බෑ. දැන් මගුල් ගියක් ගන්නත් බෑ. ඊට පස්සේ මිනිස්සු බයිනවා පොන්න නැති මගුල් ගිය මොකටද කියලා අහනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අර බැනුම් අහන්න බයිට ගෙනල්ලා හොරෙන් හරි ටිකක් තියන් එන. ඉතින් මේ විදිහට සුනාමියක් ඇවිල්ලා වගේ නේද? එතකොට විශාල වශයෙන් විනාශය. ඇයි ඊළඟට මේ විනාශයට ඇදිලා යන්නේ? තවත් හේතුවක් තියෙනවනේ. මේකේ පේනවනේ නිකන් ආස්වාදයක් වගේ එකක්. එතකොට ආස්වාදේ වගේ පේනකොට, ආදීනෝ නොපිනි තියෙනකොට මොකද වෙන්නේ? අර ආස්වාදයට ඇදිලා යනවා. දැන් අර බාලපඬිතු සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ නිරේගෙන විස්තර කරලා කියන මේ ඔක්කොම සිද්ධ වුණේ රසය හොයන්න ගින් කියනවා. ආස්වාදය නිසා කියනවා. ආස්වාදේ හොයන්න ගිහිල්ලා තමයි මේක වුණේ. දැන් බලන්න එතකොට මේකට ගොදුරු වෙන්නේ මේ සංසාරය යන අපිනේ. දැන් මේකෙන් බේරෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් උපකාරයිද? ඊළඟට මේ දානේ දීම කියන එක අපේ ජීවිතයට පුදුම විදියට උදව් වෙනවා. සත්පුරුෂ දාන දෙන්න දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් හොඳට අපිට තේරෙනවා මේ බොහෝ දෙනෙක් දානේ දෙන්න පෙළඹිලා තියෙනවා, කැමති. හැබැයි ඉතින් අර ඒ හරි විදියට දෙන්න යා කල්පනා කරන උනිස්සර දැන් අපි කියලා තියෙනවා දානේ දෙන්න ඉස්සෙල්ලා මේ දෙනදී හරිද කියලා බලන්න, ලුණු ඇඹුල් බලන්න කියලා අන්තිමට. ඇයි දෙනදී හරි නැත්තම් මෙලෝ කෙනෙකුට කටේ තියන්න බැරි නම් ඒ මුඛවාඩම් බඳගෙන දුන්නත් ඇති ඵලයක් තියෙනවද නේ? ඒක කන්න බැරි නම්. ඉතින් මේ නිසා අපි කියලා තියෙනවා බලන්න, මේවා බලලා ප්‍රණීත දෙයක් දෙන්න. එතකොට මේ දානෙ දීමේදී ඒ ඇඳුමක් කැඩුමක් දෙනකොට, යම් කිසි උපකාරයක් කරන්න උදව්වක් කරනකොට, මේ සෑම අවස්ථාවෙදීම අර දීම හරි විදියට දෙන්න ඕනේ. හැමදේදීම ඒක බලපාන. දැන් අපි ගත්තොත් ඔන්න මම ඔබට දෙනෝනේ ධර්මදානෙ. මම ධර්මදානෙ හරි විදියට ඔබට දුන්නොත් තමයි ඒකෙන් මට පින තියෙන්නේ. මම ඒක වැරදි විදියට දුන්නොත් ඒකෙන් මට පිනක් නැහැ. ඒ නිසා මේ අර දෙනදී හරි විදියට දෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේකෙදී අර දානෙ පිණසයා ඒකිනා ඒ ස්ත්‍රිය නැත්නම් කාන්තාව බොහොම කැමැත්තෙන් දෙනවා කියලා. ඊළඟට එයා ප්‍රඥා සම්පන්නයි කියනවා. ප්‍රඥා සම්පන්නයි කියන්නේ මොකද්ද? ඇයට හොඳ නරක ගැන අවබෝධයක් තියෙනවා. ඇයට හොඳ නරක තේරෙනවා. මේ පව මේ පින තේරෙනවා. මෙහෙම තේරෙනකොට ඇය කවදාවත් මේ වෛර තරහ ඕවා හිතේ තියන් ඉඳීද? හිතේ තියන් ඉන්නේ නැහැ නේ යා. එතකොට මේ එහෙම හිතේ නොසිටින්න මොකද්ද ඇය පාවිච්චි කරන ප්‍රඥාව? ඔබට මතකද මා දවසක් කිව්වා අපට හරි උපකාරී වෙන බුදුරජාණන් වහන්සේගේ දේශනා ප්‍රඥාව ඇති වෙන්න නම්. මොකද මේක සංසාර ගමනක් කියන කාරණය අපිට හොඳට මතක් වෙනවා නම් නිතර මෙයා මේක එක්කිනා කියපුවා, එක එක්කිනා බැනපුවා, අපහාස කරපුවා. මේ මිනිසුන්ට කටවල් තියෙනවා. කුසල් අකුසල් ભેදියක් දන්නේ නැහැ. ඒකට හිතිච්ච දේ කියනවා. ඒක ලෝකේ තියෙන සාමාන්‍ය විදියක්. ඒක පුදුම සාගත වෙන්න කිසිම දෙයක් නැහැ. එතකොට මේක තීරුම් ගත්තොත් මේක ලෝකේ හැටි කියලා. ඊට පස්සේ එයාට ඒව ගණන් නොගෙන යාගේ පාඩුවේ බැරි දෙන්න පුළුවන් ඉන්න. එතකොට ඒක යාගේ ප්‍රඥාව නෙමෙයිද? ප්‍රඥාවයි. මේ ප්‍රඥා සම්පන්න බව ඊළඟට මේ සසරේ ස්වභාවයේ ටිකින් ටික තීරුම් ගත්තොත් ඒකේනා ඒ තීරුම් අරගෙන හිමින් පුරුදු කරනවා මෙයා සසරට නොඇලෙන මාර්ගයක්. සසරට නොඇලෙන මාර්ගයක් අපි කවදා හරි පුරුදු කරන්න ඕනේ නේද? කවදා හරි පුරුදු කරන්න ඕනේ නැත්නම් අපිට යම් දවසක අපි කියමු අපි ඒක පුරුදු කරන කල්ප 100කින් නම් කල්ප 100කට පස්සේ තමයි විමුක්තිය තියෙන්නේ. ඒක පුරුදු කරන්නේ මේ ජීවිතේම විමුක්තිය පටන් ගන්නවා. තියෙක එහෙමයි තියෙන්නේ. ඒක පුරුදු කරන විදියට තමයි ඒක තියෙන්නේ. තියෙන නිසා පින්වත්නි අපිට ගොඩාක් උපකාරී වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා. දැන් බලන්න මේ මනාපකායික සූත්‍රය බැලුවම අපට පේනවා මේ දෙවියන් අතර උපදින්න තියෙන අවස්ථා. හැබැයි සමහර අවස්ථාවල දැන් ස්ත්‍රිය පව් කර හිටියානම් පිං රැස් කරගත්තේ නැත්නම් මේ ගොඩාක්කට දෙවියන් අතර උපදින්න අවස්ථාවක් නැහැ. එක්ක මරණාසන්න වෙනකොට පේනවා මැරිච්ච ඥාති. පින්නලා මොකද කරන්නේ ඒගොල්ලෝ? ආණ්ඩ ගහනවා. සමහරේගේ අඬ ගහනවා විතරනේ, සමහරගේ ඇඟට පයින්නවා. ඇඟට පැල්ලා බෙල්ල මේ කරනවා. එහෙම නැත්තම් ඇඟ ළඟට වෙලා ඉන්නවා. දැන් අපිට පේන්නේ යා සීහිය නැතුව ගියා. ආවනුස්සයා ඇල්ලුවා යාව. දැන් පිටට පේන්නේ කොහොමද යාව? සීහිය නැහැ. කතා කරන්නේ ගොළු වුණා. අපි කියන්නේ එහෙම. නමුත් වෙලා තියෙන මොකද්ද? අර අමනුස්ස ලෝකෙම යාව ඇල්ලුවා. ඔබ දන්නවද මේ අමනුස්ස ලෝකෙන් අල්ලන හැටි මම ඔබට පොඩ්ඩක් කියන්නම් වෙන හැටි. කොහොදන්නද අපි පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙනවා පිල් දෙකකට බෙදෙනවා. බෙදලා අපි අනිත් පිරිසට ගිහිල්ලා අතින් ගහලා එන්න ඕනේ. එතකොට අතින් ගහලා දැන් අතින් ගහන්න ඉස්සෙල්ලා අපි එහෙට මෙහෙට මහන්සිලා තමයි අතින් ගහන්න යන්නේ. අනිත්‍යයේ අදහස මොකද්ද? උඹට යහපැතට යන්න දෙන්නේ. එතකොට කවුරු හරි එක්කෙනෙක් එයා අතින් ගහන්න යද්දී අල්ලනකොට අනිත් ඔක්කොම මොකද කරන්නේ? ආරයවල් අදිනවා. ආන් එහෙම යමනස්සු අදින්නේ. හැබැයි මේක කරන්නේ පින බලවත් නැති එක්කෙනාට. දැන් අර මොකක්ද මේ සෙල්ලමට කියන්නේ? චග්ගුඩු. ආන් ඒ වගේ එකක් තමයි මේ වැඩේ. මරණසන්න වෙච්ච ගමන් අරගොල්ලෝ ලොට් එක මේනවා. අමනුෂ්‍යෝ එහෙම ඔක්කොම එනවා. ඇවිල්ලා අරව අදිනවා. වරින් අපේ පැත්තට කියලා. පින නැති එක්කෙනාට කිසි පිටක් නැහැ. දැන් මේ පින රැස් කරගෙන යනකොට යා මේ කෙනා පින රැස් කරගෙන යනට දිවි විමානයේ පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ? දෙවිවරු දන්නවා දැන් මෙයා මැරිලා ඉන්නේ අසවල් දිවී ලෝකෙටයි. එතකොට එතන ඉන්නවා මෙයාට පින් කරන්න කැමති වෙච්ච ඒ පින සතුටු වෙන දෙවිවරු. ඒගොල්ලෝ කිට්ටු වෙනවා මෙයා ළඟට. එනකට අර අමනුෂ්‍යය ඇත්තිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට පේනවා මේ එක්තරා අවස්ථාවක තියෙනවා චිත්‍ර ගෘහපතිතුමා ගේ මරණාසන්න වේලේ හැම තැනින්ම දෙවිවරු ඇවිල්ලා දිව්‍ය රථ අරගෙන ඇවිල්ලා මල් මාලා එල්ලගෙන හිටියා. අපේ දිවි ලෝකෙට එන්න, අපේ දිවි ලෝකෙට එන්න, අපේ දිවි ලෝකෙට එන්න. ඒ කියන්නේ චිත්ත ගෘහපතිතුමාට හැම දිවි ලෝකෙම විමානයක් ලැබිලා. එතකොට බලන්නේ. එතකොට අපිට පේනවා මේ දෙවිවරු ඇවිල්ලා ලං වෙනවා අර පින තියෙන එක්කෙනාට. ඒ දෙවිවරු ලං වීම නිසා තමයි අර අසුර බලවේග වලට ලං වෙන්න බැරි වෙන්නේ. එතකොට ඒකට මුකුත් ඒකේ සාධාරණ පදනමක් තියෙනවා. මොකක්ද ඒ පදනම? මියා උවනාදී රැස් කරගෙන. මොකක්ද ඒ රැස් කරන් තියෙන්නේ? පින රැස් කරගෙන ඒ රැස් කරපු පිනින් තමයි අර දිව්‍ය ලෝකේ හැදෙන්නේ. ඒතර දැන් මෙයා කරන්නේ මේ පින රැස් කර කරින් එක විතරයි. මේ පින රැස් කරන එකට පුණ්‍ය විපාකේ වෙන කොහේ හරි හැදෙනවා. දැන් පව රැස් කරන එකත් එහෙමයි. කෙනෙක් පව රැස් කර කර ඉන්නවා. විඳින්න ඕන දේ වෙන කොහේ හරි හැදෙනවා. දැන් අපි ගමු මේ කෙනෙක් කොන්න පව රැස් කරනවා. ඒ කියන්නේ තිසරණයක් සීකරන්නේ නැහැ, ධර්මයේ හැසිරෙන්නේ නැහැ, කායෙන් වචනයෙන් පව රැස් කරන් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, පලිගැනීම, මම මගේ කී කී දැන් ඔන්න යනවා කියම. එතකොට යා සිතක වචනය කියන තුන්දොරෙන් මේක කරගෙන යනකොට මෙයාට හැදෙනවා නිරේ. නිරේ හැදෙනකොට මොකද වෙන්නේ? දැන් ඔන්න කර්ම විපාකේ හැදෙනවා. හැදෙනකොට නිරපල්ලෝ දන්නවා ආන් අසවල් රට, අන්න අසවල් රටේ අසවල් කිනා දැන් නිරේට නියමයි. ඒක මේ ලෝක ස්වභාවයක්. දැන් නිරේට නියමයි කියලා දන්නවා. ඒතර දැන් මෙයා දැන් නිර දන්න නිසා යා දැන් එයාගේ නම මෙහි ලියවිලා ඉවරයි. එයාට තැන දැන් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා දුරවල වෙනකොට අරගොල්ල පේන්න එනවා. ඇයි සමහර අයට පේන්නේ විල කතා කර කෑ ගහන්නේ? මේ රතු ඇඳගෙන ආවා කියනවා, හෙල්ල අරගෙන ආවා කියනවා, මේ මට අඬ ගහනවා කියලා බයින් තැති අර මැරෙන්නේ නිරේ. එතකොට අපට පේනවා මේ නිරිසත්ත්වය ඇවිල්ලා ලං වෙනවා. ලං වෙලා එයාට කතා කරාට පස්සේ යන්න ඕනේ. මොකද හේතුව? ඉඩම අරගෙන. ඇයි මෙහෙ ඔක්කොම සල්ලි ටික යවලන්නේ? එහෙ ඔක්කොම ලෑස්ති. යන්න විතරයි තියෙන්නේ. එතකොට බලන්න මේ විදිහට තමයි මේක වෙන්නේ. එතකොට පින කරන එක්කෙනා මේ පින කරද්දි ඒකයි සමහර අයට අපි කියනවා කි පිරිත් කී කී හිටියා, බුදුන් වැඳ වැඳ හිටියා, කිසි බාධාවක් නැහැ, හරි සතුටෙන් ඒකෙනා මරණයටපත් වුණා කියලා. ඒක බාධාව නැති කලේ කවුද? දෙවිවරු. දෙවිවරු මේ අමනුෂ්‍යයන්ට කියනවා ලං වෙන්න එපා, මෙයාට දිවි ලෝකයේදී එන්න ඉඩ. අමනුෂ්‍යයන්ට කියනවා ඔබලා ලං වෙන්න එපා, මේ තැනත්තා නැත්නම් මේ තැනැත්තිය පින්දහම් කරගෙන තියෙන්නේ, දැන් දෙවියන් අතර තමයි යාට උපදින්න තියෙන්නේ, කවුරුත් කිට්ටු වෙන්න එපා කියලා. එතකොට පේන තික්මානේ කමනුසෙක් අර අවනුසෙක් අසුර බලයක් නැහැ. එතකොට අර ඒකනට ලස්සනට බාධාවකින් තොරව සිහිය පිහිටුවා ගන්න පුළුවන්. අර බුද්ධානුස්සති වගේ අරමුණක තමන්ගේ පිනක සිහිය පිහිටුවා ගන්න පුළුවන්. නිදාසිත පිවිදියා වගේ යා කොහෙද උපදින්නේ? දෙවියන් අතර උපදිනවා. එතකොට බලන්න ඒක දැන් අපි ඒක අවසාන මොහොතේ කරගන්න ලෑස්ති වුණොත් කොහේ අවසාන මොහොතේ කරගන්නද? අපිට එච්චර ප්‍රබල දෙයක් අපි කොහොම කරගන්නද? බුදුරජාන් වහන්සේ ජීවමාන හිටියන ගන්න පුළුවන්කමක් තියෙනවා. උන්වහන්සේ ඉන්නවනේ. රහතන් වහන්සේලා හිටියනම් ඒත් පුළුවන්කමකට ඉඩ තියෙනවා. දැන් මොකද තියෙන්නේ? දැන් ඒ කිසිම දෙයක් නැහැ. එහෙනම් අපි දැම්ම ධර්මයෙන්මයි අපි හිතාමතා මේක ගොඩනගා ගන්න තියෙන. හිතාමතා ධර්මයෙන් ගොඩනගා ගන්න පිළිවෙල මත තමයි අපට සම්පූර්ණයෙන්ම මේ යහපත් මාර්ගය විවෘත වෙන්නේ, ආරක්ෂාව තියෙන්නේ. ඒ ධර්මයෙන් ඒක ගොඩනගා ගන්න තු හිටියොත් මොකද වෙන්නේ? අර දැන් අමනුෂ්‍යයන්ට ඉඩ හැදෙනවා. ඉඩකඩ හැදෙනවා. ඇයි? ඒ අමනුෂ්‍යයන්ගේ ගති ලක්ෂණ හා සමාන ගති ලක්ෂණ එතන ඇති වෙනකොට ඒ ඇති වෙද්දී අමනුෂ්‍යක පාට ඒක දකිනවා, හඳුනා ගන්නවා. එතකොට බය නැතුව ලං වෙනවා. ලං වෙලා ඕන්න ළඟට වෙලා ඉඳලා ඕන්න කිට්ටු වෙනවා. කිට්ටු වෙලා අඬ ගහනවා. ඊට පස්සේ කියන ඕන්න ආච්චි කතා කළා, ඕන්න ඇඳ කතා කළා, ඕන්න තාත්තාව, ඕන්න මැරිච්ච මල්ලි ආවා කියලා කියනවා. ඊට පස්සේ කියන ඕන්න මං යනවා, මට අඬ ගහනවා, එහෙම කියන්නේ නැද්ද? යනවා. ඒ කොටට එකතු වෙනවා. එතකොට බලන්න කවුරු හරි කෙනෙක් එහෙම නැතුව නිකම් බුදු ගුණ සිත සිතා හරි ප්‍රීතියෙන් සතුටින් දොඩවන්නේ නැතුව මරණයටපත් වුණත් අපි ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේකේන සුගතිගාමි. එතකොට අපිට බලන්න මේක ඒක එක් ක්ෂණිකව හැදෙන එකක් නොවේ. දැන් අපිට වැරදුණි අපි අර චුතිචිත හරි ගස්ස ගන්න බලන් හිටියන්නේ. මේ වේලාසනින් කර්ම විපාකයක් භවපච්චා ජාති කියලා පටිච්චසමුපාදය යනෝ තේරුම් ගත්තනම් චුතිචිත ලස්සන්ට හැදෙනවා. අපි මේ වෙලාවට හිත හදා ගන්න කල්පනා කිරිල්ලෙන් තමයි මේක වරදෙන්නේ. මේ නිසා වර්තමාන මනුස්සයන් අතර නම් මට හිතෙන්නේ මම අපිට තියෙන ලොකුම අභියෝගයක් කියලා මම හිතන්නේ අපි දුගතියෙන් වළක්වා ගන්න එක. මනුස්සයාට තියෙන ලොකුම අභියෝගයක් තමාව දුගතියෙන් වළක්වා ගැනීම. ඇයි හැම තැනින්ම පාර කැපෙන්නේ මොකේදද? දුගතියටමයි පාර කැපෙන්නේ, දුර්ගතියටමයි. කලකෝලහල වලට, අසත්පුරුෂකම් වලට, නිന്ദා පහස වලට, මේකටමයි හැම තැනම පාර කැපිලා තියෙන. මොකද හේතුව? මේ මාර ආවේශයක් තියෙන ලෝකේ පිනකට ඉඩක් නැහැ. මේ නිසා පින්වත්නි ඒක කල්පනාකාරීව අප කරන්න ඕනේ. හොඳට ඥානවන්තව කල්පනා කරලා කරන්න ඕනේ. ඉතින් සමහර අවස්ථාවල් තියෙන ඔන්න මරණාසන්න වෙනකොට ස්වාමීන් වහන්සේලා කිලා පිරිත් කියනවා. පිරිත් කිව්වම මේ පිරිත් අහන්න කැමති දෙවිවරු ඉන්නවනේ. ඒ දෙවිවරු ලඟ වෙනකොටත් භූතය පස්සට යනවා. එතකොට පොඩි ආරක්ෂාවක් තියෙනවා. හැබැයි ඒක ආරක්ෂාව හදාගන්න ඕනේ කවුද? තමම්මයි ආරක්ෂාව හදාගත යුත්තේ. මොකද හේතුව දැන් බුදුරජාන් වහන්සේගේ දේශනාවක පැහැදිලිවම තියෙනවා. පැහැදිලිවම තියෙනවා දෙවිවරු ඇවිදින් කියනවා, සක්‍ර දෙවීන්ද්‍ර ඇවිදින් කියනවා. ඊළඟට තව දිව්‍ය පුත්‍රවුන් ඇවිදින් කියනවා දෙවිවරු. භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත්තරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බබලන කාලෙදි විතරයි දිව්‍ය ලෝකයට පිරිස එන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බබලන කාලෙදි විතර දිව්‍ය ලෝකයට පිරිස වෙන්නේ. එතකොට විතරයි මේ අසුර පිරිස පොඩ්ඩක් අඩු වෙන්නේ කියනවා. අසුර පිරිස හායන්ති අසුරාකාය. ඔව්, අසුර පිරිස අඩු වෙන්නේ. පිරිහිනවා කියන්නේ අඩු වෙනවා. අඩු වෙන්නේ බුද්ධ ශාසනයේ බබලන කාලයට විතරයි කියනවා. කියන භාග්‍යවතුන් වහන්සේ අනිත් කාලයට දිව්‍ය පිරිස අඩු වෙනවා. දිව්‍ය ලෝකේ පිරිහිනවා. එතකොට දිව්‍ය පිරිස පිරිහිනකොට මොකද වෙන්නේ? අසුර පිරිස දැන් මේ යුගයේ කොහොමද තියෙන්නේ? දිව්‍ය පිරිස පිරිහිලා. ඒ කියන්නේ දිව්‍ය පිරිස අඩුයි. අඩු වෙනවා. දිව්‍ය ලෝකේ යන්නේ පිරිස නැහැ. එතකොට ඉන්න අය ඔක්කොම යන්නේ කොහෙද? එතකොට බලවත් ඉන්න කොයි ලෝකෙද? ආන්න මිනිසුන්ට සමීපම ලෝකේ තමයි අසුර වෙන්නේ දැන්. කලින් හිටිය මිනිසුන්ට සමීප ලෝකේ දෙවිවරු හිටියේ. ඒ දෙවිවරුන්ගේ ලෝකේ දැන් නැහැ. ඉතින් ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මිනිස්යාට පිළිසරණ ලබා ගන්න තියෙන අවස්ථාව ගොඩාක් අඩුයි. මොකද අපි මේ පිනක් දහමක් කරන්න කතා වුණත් දැන් එක තැනක තියෙනවා මේ බලන්න මේ වෙනස. මේක තියෙනවා මේ කවුද මේ සුරාසුර යුද්ධයක් ඇති වුණා. සුරාසුර එතකොට අපිට පේනවා කලින් කළ සුරාසුර යුද්ධ ඇති වෙනවා. සුරාසුර යුද්ධයක් ඇති වුණා. ඇති වුණාට පස්සේ මේ අරණ්‍යයක වාසය කළ ඍෂිවරු, මේ ඍෂිවරුන්ට තිබුණා මේ සුරාසුරයන් පිළිබඳ යම්කිසි අවබෝධයක්. මේ ඍෂිවරු කල්පනා කළ දැන් මේ සුරාසුර යුද්ධයක් ඇති වෙන්නේ මේ යුද්ධෙන් නම් මේ අසුරයන් දිනින හැඩ. කවුද මේ හිතුවේ? ඍෂිවරු හිතුවා මේ අසුරයන් දින්නොත් අපට බාධා පැමිණෙන්න පුළුවන්, අපිට කරදර කළා මේ අසුරයන්. ඒ නිසා අපි අසුරයන්ට වේලාසනෙන් ගිහිල්ලා අපි පොඩ්ඩ මේ කාරණේ මතක් කරමු. ඊට පස්සේ මේ ඍෂිවරු අර සම්බර කියන අසුරේන්ද්‍රය, සම්බරකෙන් අසුරේන්ද්‍රය ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා කිව්වා මේ අසුරේන්ද්‍රය දැන් සුරාසුර යුද්ධයක් ඇති වෙනවා. ඔබෙන් අපි ඉල්ලීමක් කරන්න ආවේ අපට බයක් ඇති කරන්න එපා කියලා කිව්වා. කියනකට සම්බර අසුරේන්ද්‍රය කියන එහෙමද? ඔහෙලා ශක්‍රයාගේ පැත්තේ නේ. දැන් මේ ඍෂිවරුන්ට කියන්නේ අපෙන් අබේ ඉල්ලන නුඹලාට මා බයමයි දෙන්නේ කියනවා. කොහොමද දැන් තේරුම් ගන්න අසුරයන්ගේ හැටි? අපෙන් අබේ ඉල්ලන නුඹලාට බයමයි දෙන්නේ කියනවා. කින්නකට රිසීවර් මොකද කළේ? රිසීවර් නිකන් හිටියන රිසීවර් කින් අපි වගේ නෙමෙයිනේ. ඔව්, බල සම්පන්නයිනේ නේ, ඉරිදිමත්. මේ රිසීවරු සම්බර අසුරයාට කියනවා, අසුරේන්ද්‍රය යමෙක් නිර්භය පතාගෙන ළඟට පැමිණෙද්දී ඔහුට බය දෙනවා නම් නුඹට නුඹෙන් බය වෙන්නේ නොවේවා කියලා ශාප කරනවා. ශාප කළ රිසීවරු යනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි, එදා ඉඳලා සම්බර අසුරයා රෑ ජාමෙට තුන් පාරක් බය වෙලා නැගිටිනවා කිය. එතකොට අපිට පේනවා මේ ශක්‍ර දෙවියන්ට හිතවත් කවුද? එයාටත් අසුරිය විරුද්ධයි. ශක්‍රයාට කුසල පක්ෂයට හිතවත් නම් එයාටත් විරුද්ධයි. එතකොට එවැනි බලවේගයක් මුළු ලෝකේ පුරා බලපවත්වනකොට අර පින් කරන කුසල් කරන අයට කරන්න වෙන්නේ දුකසේ නේද? දුකසේ කරන්න වෙන්නේ. එතකොට මේ හේතු දැනගත්තාම තමයි ඒ කෙනාට ඉවසගෙන කරන්න පුළුවන් වෙන්නේ. මොකද පින් දහම් කරන කෙනාට දැන් ඒකයි අර ගොඩක් අයට මේක තේරෙන්නේ නැත්තේ. දැන් ඔන්න පින් දහම් කරගෙන යහපත් ජීවිතයක් ගෙවනවා. ගෙවද්දි කරදර. එතකොට ඒ කෙනා තමන්ගේම පිනට ගරහ ගන්නවා. අනේ මම මෙච්චර පින් කරනවා, මම මෙච්චර යහපත් මාර්ගෙ ගෙවනවා, මම මෙච්චර ධාර්මිකව ජීවත් වෙනවා, ඇයි මට මෙච්චර කාරදයි, මටම මෙහෙම වෙන්නේ කියලා තමන් තමන්ටම බැනගන්න. බැලුවම වෙලා තියෙන මොකද්ද? පිනට අකමැති අය තමයි මේ පරිසරය හදන්නේ. පිනට අකමැති අය තමයි යාට පින ඉපා කරවන්න. ඒ ඊට පස්සේ යා පින අතහැරියොත් ඔන්න යා සද්දන තියනවාද? එහෙම කොච්චර ලෝකේ සිද්ධ වෙනවද? මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ කොයිතරම් භයානක ස්වභාවයක්ද තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මාර පරාජය කිරිල්ල ඒක මහා පුදුම දෙයක් කළා තියෙනවා. එක තැනක තියෙනවා මේ කේවඩ සූත්‍රේ. බුදුරජාණන් වහන්සේ යම්කිසි ගම්මානයකට වඩිනවා නම් ඒ ගම්මානයේ මිනිසුන්ට වැහිලා මිනිසුන්ගේ හිත වහගෙන ඉන්න බලවේග සියල්ල මේ මිනිසුන් අතහැරලා දුවනවා කියලා. එතන මිනිසුන් නිදහස්. ඒ මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මය කියනවා. මිනිසුන් අවබෝධ කරනවා. ඇයි ඒ මිනිසුන්ගේ බාධාව ඒ මිනිසුන් වහගෙන නැහැ. එතකොට බලන්න දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ සේනාසහිත මාරයාව පරාජයට පත් කළ තීද්දිත් මිනිසුන්ව වහගෙන හිටියා මනුස්සයෝ. එතකොට සම්බුදුරජාණන් වහන්සේ වඩිනකොට තමයි උන්වහන්සේගේ බුද්ධ තේජසට ඒ අමනුෂ්‍ය ඔක්කොම දාලා ගියේ. එතකොට දැන් බලන්න මේ ලෝකේ කොයිතරම් වෙනස් වෙලාද. එතකොට මේ වෙනස ගැන අපි දන්නේ නැත්තම්, ඒ වෙනස ගැන අපි අවබෝධයක් නැත්තම්, ඒක අධ්‍යයනය කළ නැත්තම් අපිට විශාල පාඩු විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේකට මම කිව්ව එකයි ගොඩාක් දුරට අපි මේ අපිට මතකයි සමහර අය පින් දෙනවා මේ සම්මදිෂ්ඨික දෙවියෝ විතර දෙවියන්ට විතරයි මම පින් දෙන්නේ කිය කියනවා. මං කිව්වා එහෙම නෙමෙයි, පින් දෙන්න ඕනේ සියලු දෙනාට පින් දෙන්න. ඇයි මෛත්‍රීනේ? දැන් මෛත්‍රී දැන් ඇයි අපි ඇයි අපි සියලු දෙනාට පින් දුන්නම මොකද වෙන්නේ නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්සිත වඩනවා නම් මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සානම් කියන අරගොල්ලෝ දේවතා රක්කාන්ති, දෙවියෝ රකින්නවා. දැන් අමනුස්සී අපි සම්මාදිට්ඨියට විතරයි ඉන්නේ, ආයත විතරයි පින් දෙන්න කිය කියන මං කියනවා. එහෙම අපිට සම්මාදිට්ඨියේ තියෙන කෙනා අපිට එහෙම හොයාගන්න එහෙම බෑ. ඒක දෙවිවරු අතර තමයි දන්නේ. දැන් අපි ගත්තොත් අපිට තියෙන යහපත් දේ යහපත් පින කළා දෙවියන්ට පින් දෙන්නයි. එතකොට ඒ දෙවිවරු පින් අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වුණා මේ දෙවියෝ. දැන් බලන්න මේ මෙන්න මේ දේශනාව මහා පරිනිබ්බාන සූත්‍රයේ පාටලි ගමේ සුනීත වස්සකාර අමාත්‍යවරු බුදුරජාණන් වහන්සේට දාන පූජ කරනවා. ඒ වෙලාවේ මේ දෙවියෝරු ඇවිල්ලා මේ ගොඩනැගිලි වලට අරන්ගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මින් පදේසේ කප්පේති වාසම් පඬිත ජාතයෝ යම් ප්‍රදේශයක නූණෙති අය ඉන්නවාද සීලවන්තිත් භෝජිත්වා සංඤතේ බ්‍රහ්මචාරේ සංසං ඉදුරං ඇති බඹසර සිල් සුරකින සිල්වතුන්ට දම්පෙන් පිළිගන්වා යාතත්ත දේවතා ආසුන් තාසන් දක්ෂින මාදිසේ ඒ ප්‍රදේශයේ යම් දෙවිවරු සිටිද්ද ඒ දෙවිවරුන්ට දක්ෂිනාවක් හැටියට අර පින අනුමෝදන් කරනවා. තා පූජිතා පූජයන්තිනම් ඒක දෙවියෝ සලකනවා දිව්‍යන්ට කරන ලද පූජාවක් හැටියට. දෙවියෝ පෙරලා එයාට පූජා පවත්වනවා. මානිතා මානයන්තිනම් දෙවියන්ට කරපු සම්මානකට සලකලා ඒ කෙනාට පෙරලා සම්මාන දක්වනවා. දේවතා අනුකම්පන්ති මාතා පුත්තංව ඕරසං. ඊට පස්සේ දෙවිවරු මොහුට ආදරය දක්වනවා මවක් දරුවෙකුට දක්වන ආදරේ වගේ. දේවතා අනුකම්පකෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබන පුරුෂයා හැමකල්ලි යහපත දකි. දැන් බලන්න මේ එතකොට මේ පින්දීම කියන එක කොයිතරම් උදව් උපකාර වෙනවාද. ඒ නිසා අපි ඕනෑම දෙවි කෙනෙකුට දැන් අත්වශ්‍යම කියනවා නම් අපේ රටේ එක අපේ රටේ හිටපු අතීතයේ වැඩ හිටපු ඇතම් පඬිවරු මේ දෙවියන්ට පින් දීම පවා හරියට පැහැදිලි කරලා දීලා තිබුණේ නැහැ. අපිට උගන්ලා තිබුණේ මේකට ගරහන්නයි. එතකොට මේ ගරහන්න පුරුදු වුණාට පස්සේ සතෙක්වත් බලයිද? නැහැ නේ. මේ නිසා අපි හොඳ වෙලාවට මේ පුරුදු වුණා මේක අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරන්න පටන් ගත්තට පස්සේ තමයි අපිට වැටහි ගියේ දැන් ලෝකයේ තිබෙන්නේ තනිකරම අසුර බලයක් කියලා. මා මුල් දවස්වල හිතාගත්තේ මේ ලෝකයේ තාම සුර බලයක් තිබෙනවා කිය. මට ගොඩාක් මේ ගැන දැනුම ලැබුණේ ඉන්දියාවට ගියාට පස්සේ. ඉන්දියාවේදී තමයි මම ගොඩාක් මේකට වෙනස් වුනේ. වෙනස් වුනේ කියන්නේ අපිට තේරුම් ගියා ධර්ම මාර්ගයේ දියුණු කරගන්න කිසි කෙනෙකුට ඇත්ත කියන්න ඉඩක් නැහැ. ඇත්ත කියන්න ඉඩක් නැහැ. ඒ තරම අසුර බලේ. අපි අර එක ශිෂ්‍යනමක් පැටනා රේල්වේ ස්ටේෂන් එකේදී සංඝ පිරිසකට මේ සංගතිනක තියෙන විස්තරයක් කළා. දැන් ඉතින් ඒ රටේ ලංකාවගේ නෙමෙයි, දැන් ওই ස්ටේෂන් වල පාරේ බුදියන් ඉන්නවා, කණ්ඩායම් ගහලා ඉන්නවා, අපිට වාඩි වෙලා කතා කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේ නිකන් අමුතු රටක් ඒක. ඉතින් ඒ නිසා කතා කරගෙන ඉඳෙද්දි මේ පොලිසිය එක රාලාමි කෙනෙක්, ඒ රටේ පොලිසිය කෙනෙක් එළියත් මේ මොකද්ද මේ කතාව කියලා වාඩි වෙලා අහගෙන හිටියා. අහගෙන ඉඳලා මේ කියාගෙන එකට එකපාරටම කඩාගෙන පැනලා කිව්වා, නවත්තන්න මේ කතාව, නවත්තපන් මේ කතාව, නවත්තපන්, නුඹ ලෑස්තිනේ මේගොල්ලන්ව සංසාරෙන් ඈතර කරවන්නද. එතකොට මං මේ පොඩි නමට සම්පූර්ණ කියලා තිබුණ විස්තරේ මෙන්න මෙහෙම ප්‍රශ්නේ තියෙන්නේ කියලා. පොඩි නම දැනගත්ත මේක ප්‍රශ්නයක් තමයි කියලා. තව මහත්තයෙක් හිටියා, නේවි එකේ මහත්තයෙක්. ගේ මහත්තයෙක් කියන්ති කියලා. ඒ මහත්තයා හිටියේ මේ මේ මිනිස්සයා කතා කරන්න කියලා. එතකොට මේ අනිත් මහත්තයා බයින් හදන්නට පොඩ්ඩක් ඉන්න කියලා එයත් එක්ක කතා කළා. කතා කළාම කිව්වා මේ අපේ පොඩි නම අහලා තියෙනවා මට උඹත් එක්ක කතා කරන්න. ඔව් මං නුඹත් එක්ක කතා කරන්න මං වෙලාවට එන්නම් කිව්වලු. ඊට පස්සේ නුඹ ඉන්නේ ගඟායිනේ නේද? ඔය ගඟායිනේ හිසබාපියෝන්ගේ දවසට අපි 1000 මැරෙව්වා කිව්වා. ගඟායිනේ ඉතින් බුද්ධගයාවේ අපි ගඟායිනේ ඉන්නේ. ඉතින් කිව්වා මේ ඔය ගඟායිනේ එක දවසට නුඹලා වගේ හිසබාපු අය 1000 මැරෙව්වා. දැන් ඒ සෙල්ලම් බෑ. ඒක කියනකට මේ ශ්‍රාවණාංශය අහලා තිනවා මේ නුඹ මාරපාක්ෂික කෙනෙක් නේද කියලා. අහනකටම සිහි නැතු වැටලා. ඉතින් ඊට පස්සේ මෙන්න ගැහි ගැහි එනවා මගේ ළඟට විස්තරේ කියන්න. ඇවිල්ලා මට කියනවා දැන් මේගොල්ලන්ට ඇයි අත්දැකීමක් නැන්නේ මේ වගේ නේද? ඇවිල්ලා මට කිව්වා මෙන්න මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා. මං කෝක තමයි මම මේ කියන්නේ. මේ දෙක්කල් මම මේ කිය කී ඉන්නේ මේක තමයි කිව්වා. ඒක හොඳ වෙලාවට අපි මේව අධ්‍යයනය කළා. දැන් බලන්න මේ දේශනාවල තියෙන කරුණු කොච්චර අපි මේක කියෙව්වත් අපි අර අපේ දෘෂ්ටියට ගැලපෙන දේ තමයි අපි හොය හොය ගන්නෙ. ඒ නිසා අපිට හරියට මේ සූත්‍ර දේශනාවල තියෙන කරුණු පවා අහුවෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. අපි හරිය විදිහට කල්පනා නොකළොත් දැන් බලන්න අපි සංගතනිකය පළවෙනි පොත පරිවර්තනය කළ කොච්චර කල්ද, කොච්චර කියවනවද නේ? නමුත් ඒක තේරෙන්නේ නැහැ මේ විදේශනාවල් තියනවා කියලා. එතකොට ඒක නැවත නැවත අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් එහෙම බලද්දී තමයි පේන්නේ මේක අපිට ධර්මය තුලින් බලද්දී පේන්නේ සංසාර ගමන නම් මුළු සංසාර ගමනටම එක නමක් තියෙනවා, ඛේද වාචක. කිවට කමක් නැහැ. ඒ කියන්නේ ඒක එච්චරම ඛේද වාචකයක් තමයි මේ සසර ගමන. මේකෙන් ඉතර වෙනකම් මිනිස්සයාට පිහිටක් නැහැ. ඒකයි එක්තරා දෙවියෙක් ඇවිල්ලා කියනවා. දෙවියෙක් කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ හැම තිස්සෙම, ඒ කියන්නේ නූපන්න තාම හටගත්තු දේ නැති දේවල් ගැන අපිට බය උපදිනවා කියනවා. හටගත්තු අර අරක වෙයිද දන්නේ නැහැ, මෙහෙම වෙයිද දන්නේ නැහැ, අරම වෙයිද දන්නේ නැහැ කියලා අපිට බය හට ගන්නවා. හටගත් දඟුන අපි ගත්තොත් ලෝක විනාශ වෙනවා එහෙම කියනවනේ. දඟුන මම ඉඩක්ක මේ CNN ප්‍රවෘත්ති වලට ගියා, ඇමරිකාවේ පල්ලියක් ලෑස්ති කුරාන් පොත් ලක්ෂයක් ප්‍රසිද්ධිය ගිනි තියන්නේ. ඔන්න දැන් නිකන් ඉන්නවට තවත් කරව ගන්න. එයි මේ තව පිරිසක් නිකන් කුලප්පු කරව ගන්න නේද කියන්නේ. මම CNN ප්‍රවෘත්ති වලට ඒ පාදලි උන්නාංශ ඇවිල්ලා කතා කරනවා. කතා කරලා කියනවා මේක යක්ෂයාගේ ආගමයි, මේකෙන් මහා භයානක විදිහට ත්‍රස්තවාදයට අනුවල දෙන්නේ. ඒ නිසා අපි දැන් කුරාන් පිටපත් ලක්ෂයක් අරගෙන අපි දැන් ප්‍රසිද්ධියේ මේකට විරෝධේ පාලා අපි මේක දැන් ගිනි තියන්න ලෑස්ති වෙනවා කියලා. දැන් ඔන්න ලෝකෙම යනවා මේ ප්‍රවෘත්ති. යනකොට මේ ඒවට පක්ෂයාගේ ඇඟේ ලේනට නැද්ද? එතකොට මේ නිකං නැති යවුල් නේද මේ එන්නේ? අංගුත්තර නිකායක දේශනාවක් තියෙනවා, මට දේශනාව මතක නැහැ නම. ඒක තියෙනවා මහණෙනි මේ අධාර්මික වෙනකොට මේ ලෝකේ මේ වෛශ්‍රවණ දිවිරාජා බැඳලා හිරකොල්ලා මේ ඉන්න සැඩ යක්ෂයන්ව නිදහස් කරනවා කියනවා. අරුණුත් එකයි තොපිත් එකයි පළයව් කියලා. තොපිත් පළයව් ඒගොඩටම වැටියව් කියලා. හරි දැන් මිනිස්සුන්ගේ දුෂ්ටකම්මනේ දැන් බලන කපනවා, කොටනවා, මරනවා මේවනේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ මේ යමනුෂ්‍යත්ව ඇහිලා මිනිස්සුන්ට මේ නැති ප්‍රශ්න. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? මේ නූපන් බය හටගන්නේ නැද්ද? එතකොට නූපන් බය හට ගන්නවා. ඊළඟට උපන් බය තියෙනවා. උපන් බයට ඒ දෙවියා කියනවා මේ නූපන් කරුණු සම්බන්ධයෙන් බය හට ගන්නවා. ඊළඟට උපන් කරුණු සම්බන්ධයෙන්ුත් බය හට ගන්නවා. ඊළඟට හැමතිස්සෙම අපිට ජීවත් වෙන්න තියෙන සැකෙන් බයෙන් මේකෙන් අපිට බේරෙන්න තැනක් නැද්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. නාඤ්ඤත්‍ර බුද්ධංගා තපසා නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවර නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ග සොත්තිං පස්සාමි පාරිණං. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අංග දියුණු කිරීම හැර, තපස හැර, ඉන්ද්‍රිය සංවරය හැර, සියලු කෙලෙස් හටගන්නා සියලු දේ අත්හැරීම හැර, නිවන හැර මේ සත්‍යයට වෙන සිතක් නම් මා නොදකිමි. බලන කොයිතරම් සත්‍යද කියලා මේක. ඒ නිසා මේ අපි ගත කරන ජීවිතය තුළ හරියට සලස්ප නිවැරදි විදියට අපි හරි ගස්ස ගන්න ඕනි, හරි අවබෝධයක් අපි ඇති කර ගන්න ඕනි. ඇති කරගෙන අපිට බොහොම පරිස්සමෙන් තමයි මේ ගමන යන්න වෙලා තියෙන්නේ. නැත්තම් මිනිස්සයා අමනුස්ස ග්‍රහණයට අහු වෙලා විතරක් නවතින්නේ නෑ. ඒ මිනිස්සයා දුගතියට යනවා. ඒ මොකද දුගතිය යන්නේ? ඒකේ නා පව් කිරීම නිසා, පව් රැස් කිරීම නිසා. මේ නිසා අර සුගතිය පිළිබඳ අපේක්ෂාව මේ ජීවිතයට හරියට උපකාරී වෙනවා. සුගතිය පිළිබඳ අපේක්ෂාව. දැන් ඒකට දැන් අපි අහපු සූත්‍ර දේශනා මොකද්ද මේකේ නම? අනුරුද්ධ මනාපකායික සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ කරුණු 8ක් තියෙනවා. ඒ කරුණු 8ෙන් කරුණු 5ක්ම ලෞකික ජීවිතය තුළ තමයි මේ පින ගොඩනගන්නේ. ඔබට මතකද මං සමහර අවස්ථාවල කියලා තියෙනවා මේ මනුස්ස ජීවිතයේ මේ දවස පුරාම මේ පින් කරගන්න අවස්ථාවක් කෙනෙකුට ලැබෙනවා කියලා. දවසම ලැබෙනවා එයාට පින් කරගන්න තියෙන අවස්ථාවක්. ඉතින් එයා ඒක හිතාමතා එයා කරගන්න ඕනේ. එහෙම නැත්නම් එයාට ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න උවමනා කරන කාරණා අපි සෑහෙන්න ලබා දීලා තියෙනවා. සෑහෙන බුද්ධ දේශනා පෙන්වා දීලා තියෙනවා. එතකොට දෙවියන් ගැන සෑහෙන විස්තර අපි කියා දීලා තියෙනවා. ඊළඟට පින් කිරීම ගැන අපි සෑහෙන්න කියා දීලා තියෙනවා. ඒ නිසා මේ අර මේ ලෝකයේ මේ අපි විතරක් ඉන්නවයි නැත්නම් පේන නොපෙනෙන ලෝකයේ ගැන අපි නිකම්ම නොසලකා හැරලා හොඳ නැහැ. හොඳ වෙලාවට අපිට මේකට අපිට ගොඩාක් උපකාරී වුණා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අපි හිතේ තිය පැහැදිලි. මොකද හේතුව මේ උන්වහන්සේගේ ගුණයක්නේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. මම මේ අදහස රැඳී හිටියා. දෙවියන්ට ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියන මතයට මං ආය ඔන ඔතනින්. දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වුණේ එහෙනම් දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම නිසා. එතකොට ඊළඟට දේශනාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණනි මේ ධර්මය කියන්න දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස. එතකොට අපිට පේනවා මේ ධර්මයේ දෙවියන්ටයි මිනිසුන්ටයි හිතසුව පිණිස කියන්න කිව්වහම එහෙනම් මේ ධර්මය අපි කියනකොට දෙවියොත් අහගෙන ඉන්නවා. ඉඳලා තමයි මේ දෙවිවරුත් ඒ ධර්මයට අනුව ජීවිතේ පුරුදු කරන්න කැමතිවන්නේ. ඒ දෙවිවරුත් ඒ ගැන සතුටු වන්නේ. ඒ දෙවිවරු සීලාදී ගුණධර්ම දිනු කරගන්න මහන්සි වෙන්නේ මේ ධර්මය ඇසුනොත්. දැන් අපි මෙහෙමනේ, දැන් දේශනාවේ තියෙනවා මේ දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ටත් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් චුත වෙනවා. ඒ චුත වුණාට පස්සේ ආයෙ දෙවියන් අතර උපදින්නේ නැහැ, සතර අපාය උපදින්න ඉඩ තියෙනවා. එතකොට දෙවිවරු මේක අහගෙන හිටියොත් ඒ දෙවිවරු අසතුටු වෙන්නේ නැද්ද සතර අපාය උපදින්න? ඒ දෙවියන් වෙලා උපදිච්ච කෙනෙක් සතර අපායන් අසතුටු වෙන්නේ නැද්ද? අසතුටු වෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ උපමාව තියෙනවනේ. ඒකේ තියෙනෝනේ සක්විති රජ්ජුරුව මරණයටපත් වෙලා දෙවියන් අතර උපදිනවා. සෝතාපන්න වෙච්ච දුගී දුප්පත් කෙනත් මරණයටපත් වෙලා දෙවියන් අතර උපදිනවා. ඒ සක්විති රජ්ජුරුව දිවි ලෝකේ ඉඳලා චුත වෙලා සතර අපායේ වැටෙන්න පුළුවන්. හැබැයි අර සෝතාපන්න වෙච්ච කෙනා දිවි ලෝකේ ගියා. දිවි ලෝකේ ඉන්නවා. එයා දිවි ලෝකෙන් චුත වෙලා ආයි දිව්‍ය ලෝකෙම උපදින්න පුළුවන්, සතර අපායන් නැහැ. ඉතින් මේ වගේ කාරණා දෙවිවරුන්ට ඇහෙනකොට ඒ දෙවිවරු මහසි ගන්නෙද්දී දිව්‍ය ලෝකෙ තුල ආරි සත්‍ය අවබෝධ කරන්න. එතකොට ඒ ආරි සත්‍ය අවබෝධ කරන්න මහසි ගන්න නම් ඒ දෙවියන්ට මේ ඇහෙන්න ඕනේ. අනික අර සෝතානු දත සූත්‍රයේ තියෙනවා අංගුතුනිකායේ, ඒක තියෙනවා මේ චේතෝ වාසී ප්‍රාප්ත 이르දි බල සම්පන්න භික්ෂුවක් දෙවියන් අතරට ගිහින් ධර්මය කියයි. එහෙනම් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා මනුස්ස ලෝකෙට විතරක් නෙමෙයි ධර්මයේ දේශනා කළා තියෙන්නේ, දිව්‍ය ලෝකේ ධර්මය දේශනා කළා තියෙනවා. ඊළඟ එක තමයි මේ දෙවිවරුත් මිනිස් මේ පහදිනවා. එක එක අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලාට එක එක පිරිස්වලට මේ දෙවිවරු බෙදෙනවා. දෙවිවරු බෙදෙනවා. දැන් අර මේ කොසඹෑනුවර කෝලාහල සිද්ධියේ තියෙනවා, භික්ෂුන් වහන්සේලා සංඝ බේදී වෙලා දෙකට බෙදුනට පස්සේ ඒ දෙවිවරුත් ඒගොල්ලන්ගේ දෙකට බෙදි බෙදි බෙදි බෙදි ගියා කියලා. අපි මේ පැත්ත අපි මේ පැත්ත කියේ බෙදි බෙදි ගියා කියලා. එතකොට අපිට වෙනවා මේ මිනිස්සුන්ගේ ජීවිතවල කතාබහ, මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය, මිනිස්සුන්ගේ ආකල්ප මේ පේනති ලෝකෙට යම් විශාල බලපෑමක් තියෙනවා. එතකොට දැන් මිනිස්සුන්ට දෙවිවරුන්ට ලං වෙන්න විදියක් නැහැ. මිනිස්සු හිතාමතා ලං කරගත්තේ කාවද? අසුරයන්ගේ මිනිස්සු පුද පුලුටු දීලා, ඒ අසුරයන්ගේ මේ මානසික ස්වභාවය අඳුනාගෙන ඊර්වසි ආරක විනාශ කරපම්, මේක විනාශ කරපම්, ගිවල් පාලු කරපම්, මේක කඩාකප්පම් කරපම් කියකිය. මේ අසුරයන්ව මේ නීච ක්‍රියාවල යෙදෙවිය කවුද? මිනිස්සු. ඒක කරන්න කරන අසුරයෝ ලං වෙනවා. ලං වුණාට පස්සේ ඒගොල්ලන්ගේ මානසිකත්වය ඉතාම ලාමකයි. බොහොම පටු මානසිකත්වයක් තියෙන්නේ. හිතන්න ගොඩක් ශක්තිය නැහැ. දැන් ඔබට පේනවති සමාරෝයේ මේ පෙරේත වැහිච්චයිගෙන් අහන්න අපි යනවද කියලා. එතන මොකක්ද යා කියන්නේ? හා යන්නම් කියනවා. මේ නිකන් බුරුලක් හැටියට කියන්නේ මොකද්ද? පින් මදි, ඒ නිසා ඉන්නේ කියනවා. ඊට පස්සේ කියනවා පින් දෙන්න යනවා. ඊට පස්සේ අපි රැවටිලා පින් දෙනවා. පින් දුනාට පස්සේ මෙයින් ඉන්නවා. ඊට පස්සේ අපි අහනවා ඇයි යන්නේ නැත්තේ? ඊට පස්සේ කියනවා මං යන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ එහෙම අර හිතන්න පුළුවන් ශක්තියක් නැහැ. ඇයි හිතන්න පුළුවන් ශක්තිය තිබ්බනම් මනුස්ස ලෝකේ සිටි දියා දෙවියන් අතරට යනවනේ. එතකොට යා හිතන්න පුළුවන් ශක්තිය පාවිච්චි නොකොට තමයි කයෙන් අකුසල් කළේ. හිතන්න පුළුවන් ශක්තිය පාවිච්චි කර නැතුව තමයි වචනෙන් අකුසල් කළේ. හිතන්න පුළුවන් ශක්තිය පාවිච්චි නොකර තමයි සිතින් අකුසල් කළා හිතන්න බැරි චරිතයක් යාට හැදෙනවා. ඊට පස්සේ මුකුත් හිතන්න බෑ, කල්පනා කරන්න බෑ. ඊට පස්සේ කොහේ හරි පුද පුලුට තියෙනකොට එතනට යන යන්නේ. මෙයා ඉන්නේ පිපාසයෙන් බඩගින්නින්. ඔන්න යනවා. ගිහිල්ලා මොනව හරි ওই චුට්ටක් දෙනවා. ඕකට වසඟ වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර කියන දේ කරනවා. මේක තමයි මේ මනුස්ස ලෝකේ දැන් වෙන්නේ. එතකොට බලන්න මේ පේනතික් මානික මිනිසයාට විසඳුමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිසරණ කරගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන තමයි මේ පින්දාහම් කරන්න තියෙන්නේ. අපිට මතකයි සමහර අය කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ බණ භාවනා කරගන්න ගියාම ඔන්න අපි හොඳට භාවනා කරනවා, භාවනා කළා ඊට පස්සේ මේ හිටත් මම මේ විදිහට කරනවා මට මේ මෙවෙකි ගන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ කරගන්න බෑ කියන මං කියනවා. මං කියලා තියෙන්නේ එහෙම කියන්න එපා කියලා තියෙන්නේ ඒකයි. මොකද හේතුව මේ ධර්ම මාර්ගයේ දියුණු කරනවට අමනුස්ස කොටසක් ඉන්නවා කිසිසේත්ම කැමති නැති. එතකොට ඒ අයට බොහොම ලේසියෙන් මිනිස්යාට ලං වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩාක් දුරට මේ ධර්ම මාර්ගයේ හැසිරෙන ජීවිත කඩාකප්පල් වෙලා යන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට වෙන්නේ මොකද්ද? මේක දැක්කේ නැත්තම් ශ්‍රද්ධාවයි නැති කරගන්නේ. ඒ මොකද ශ්‍රද්ධාව නැති කරගන්නේ කොහොමද? හිතන මේ ධර්මීය ප්‍රතිඵල නැහැ. මේ ධර්මීය ප්‍රතිඵල නැහැ, ධර්මීය ගුණේ නැහැ කියලා හිතන්නේ. එතකොට අර අමනුෂ්‍යන්ට උනේ ඒක කරවන්නයි. ඊට පස්සේ ලේසියෙන් ආර්යයා පරණ ලෝකෙට ඇදිලා යනවා. ඉතින් මේ නිසා අපිට විශේෂයෙන්ම ආරක්ෂාව පිහිට පිළිසරණ පිණිස පවතින්නේ සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධයේ අදහා ගැනීම තමයි අපිට ස්ථිරවම පිහිට පිළිසරණ පිණිස පවතින්නේ. අවබෝධය අපිට තිබුණොත් තමයි, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි පැහැදීම තිබ්බොත් තමයි අපිට මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරි පුදුමයි මේ බුද්ධ දේශනා බලද්දී හැමදේම තියෙනවා. අසුරයන් ගැන පුදුම විස්තරයක් තියෙනවා සංයුතනිකයි එකේ. ඇයි දේවතා සංයුති, දේවපුත්‍ර සංයුති, ඒ ඔක්කොම සියයෙන් කියවද්දී තමයි තේරෙන්නේ පුදුමාකාර විස්තරයක් තියෙනවා අසුර ලෝකෙ ගැන. එතකොට මේ අමනුස්ස ලෝකෙ ගැන පුදුම විස්තර තියෙනවා. ඊළඟට මේ ධර්ම මාර්ගයේ යන්න මේ නොපෙනෙන ලෝකෙ වෙන බාධා දැන් බලන්න. මේ මාර පරාජයට පත් කරපු බුදුරජාණන් වහන්සේට පවා මේ දාන වැරද්දුවනි මාරයා. ඉතින් මේ නිසා අපිට හරි පැහැදිලි මේ ධර්ම මාර්ගයේ ගැන කවුරු හරි කතා කළොත් එයා හරි දුෂ්කරතාවලට මුහුණ දී තමයි එයාට මේ ගමන යන්න වෙන්නේ. ඉතින් මේ නිසා අපිට මේ අනාගතයේ නිවන් මගදී සුගතියවත් ඉතුරු නොවන ලෝකයක් තියෙනවා. අතීතයේ මා හිතන්නේ ගෙවි ගිය අවුරුදු 1000ක වගේ කාලයක සුගති පරායන වෙච්ච මිනිස්සු ගැන අපිට හිතාගන්න බැරි තරම්. ඒ තරම මේ ධර්ම මාර්ගයේ වැහිලා නොපෙනී ගියා. සාමාන්‍ය මිනිස්සු දිව්‍ය ලෝකයේ ගැන නිකන් කතා කළේ මේ දෙවිවරු කියන්නේ කිසියම් ධර්මයක් අවබෝධ කරගන්න බැරි නිකම්ම නිකං පිරිසක් කියලා නේ. අපේ දෙන පින් වලින් ලැබෙන පිරිසක් කියලා. අයිලඟ අධීක සැපයකින් වාසය කරනවා සැපේ මත් වෙලා ඉන්න පිනක් කරගන්නේ නැහැ කියලා. ඒ ඔක්කොම මත බේගල් බව තේරෙන බුද්ධ දේශනා හොඳට කියවලා බලද්දී. ඒ නිසා මේ අපිට මේ මනාපකායක සූත්‍ර දේශනාව ඉතාම උපකාරී වෙනවා. යන්තම් මේ භයානක සසරේ සතර අපායට වැටෙන්නේ නැතුව යම් කිසි පිහිටක් ලබා ගන්න අපට මේ අවස්ථාවක් ගන්න ඉඩකඩ. ඒ නිසා අපි තුනුරුවන්ගේ සරණින් අපටද මේ අපේ ජීවිතය ධර්ම මාර්ගය තුල ආරක්ෂා කරගනිමින් සුගති රැකවරණේ ලබා ගන්න අප සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු. දම් සිහනද